ජීවිතයක් හරි තියෙනවා. ලෙඩවීම ස්වභාවයට ඇති කෙනෙක් කියන තරුණ තේරුම් අරගෙන කෙනා ආරෝග්‍යමදේ මත් වෙන්නේ නැහැ. මහලු වීම දන්න කෙනා යෝන්මදේ යෝවනමදේ මත් වෙන්නේ නැහැ. මරණයට පත් වෙන කෙනෙක් බව දන්න කෙනා එයා ජීවිතමදේ මත් වෙන්නේ නැහැ. මේ යෝවනමදේ ජීවිතමදේ ආරෝග්‍යමදේ කියන මේ දේවල් වලින් මත් බවට පත් වෙන කෙනා කලොත් නොවලුන හරියට දන්නේ ජීවිතේ හරයක් ප්‍රයෝජන ගන්න මාවත දන්නේ නැහැ. ඉතින් එවැනි අය ඉන්න සමාජයක අපි හුවමාර කරනවායි මේ මිනිස්සුන්ට දහමක් අහපුවාය හැටියට කලින්ම දන්නවා මේ දේ අපේ ජීවිතේ හැමිනෙන්න පුරන් දේවල් බව. ඒ සිද්ධිය හැමිනෙන්න අවස්ථාවකදී කියන්නේ අනේ මං තුන්ගේ තකින් මං දිවෙන යාම ලෙඩ වෙයි මගේ ඥාතියට මේ වගේ ලෙඩක් වෙයි මා මේ වගේ මරණයට පත් වෙයි මම තුන්ගේ තකින් මං දිවෙන යාම කියලා ඒ කියන්නේ නෑ කියනதுනේ. ඇයි ඒක හේතුව? අපි සත්‍ය වශයෙන්ම දන්නවා. අපි කලින්ම දන්නවා. අපි කියනවා නම් අපි ඒක තොන්හෙ දෙකමත් කියලා තිබුණේ නෑ කියලා. ඒක පින්නතුනේ අපේ සාස්ත්‍රු මහත්තයාට ලොකුම අගෞරවයක් ඒක. උන්වහන්සේ අපිට නිතර මේක මෙණිය කළා අප්‍රමාදීව ජීවිතය සකසා ගන්න කියලා දේශනා කරද්දී. එයා කිසි කෙනෙක් කියනවා නම් මේක තොන්හෙ දෙකමත් කියලා නෑ කියලා පින්නතුනේ. එහෙම කියන්න අපට පුළුවන් කමක් නෑ. ඉලංග සඳහන් වෙනවා සබ්බේ පේහි මනාභවෝ නානාභවෝ විනාභවෝ අභිසංකේ කච්චේ කිතම්මං. අපි ප්‍රියමනාප අප කැමති හැම දෙයකින්ම තමන්ට කාලය හැරි දවසක වෙන වෙන සිද්ධ වෙන බව නිතර මෙහි කරන්න. ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් ඕනෑම ආකාරයකින් අපේ ජීවිතේ සිද්ධ වෙන පුළුවන්. ඒක පින්නොතන අපේ ස්ථානයක් ඒ වගේම කාලයක් කියලා අපිට තීරණය කරන්න බෑ. එක ඇසිටිය ගන්න මොහොතකින් අපි අවුරුදු 40ක් නැත්නම් 60ක් 70ක් 80ක් ගොඩනගා ගත්තු සියලුම දේ එක මොහොතින් අපට හිමි වෙන පුළුවන්. මේ සියලුම දේවල් අපට හිමි වුණත් ඊළඟට සඳහන් කරනවා සම්මස්ස කෝමී කම්මදායාලෝ කම්මයෝනි කමබන්දු කමපත්තරණ ආදිවසින්. අපි හිතාර සියල්ලක් මහිමි වුණත් ලෞකික ජීවිතය තුළ සංසාර චක්‍රය තුළ අපට හිමිවන කාරණයක් තියෙනවා. ඒ තමයි කර්මය. සමුද සත්‍ය තුල ඉඳගෙන බලන විට අපට කර්ම අපේ දායාදයි. හැබැයි ලෝකෝත්තර සත්‍යක සාපේක්ෂව ඒක තවත් වෙනස් ආකාරයකින් බලන්නේ. එතෙන්දි කම්මස්ස කාලකෝණ තේ විපාකස්සක වේන කෝවාදී වශයෙන් සඳහන් කරනවා. එතෙන්දි කර්මයේ විඳින පුද්ගලයේ කර්මයේ හිමි කරුවේ කියලා ලෝකෝත්තර සම්මාදිත සාපේක්ෂයෙන් වා සඳහන් කරන්නේ. ඒ කර්ම චක්‍රයත් අපි ඉක්මවල යන්නට ඕන. ඉතින් මෙන්න මේ වාතාවරණයක් මත අපට අපේ ජීවිත තුළින් ගන්න හැකි ඉහළම ඵලයේ ප්‍රයෝජන මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. ප්‍රධාන වශයෙන් අපි කරුණ දෙකක් මේ ධර්මය තුළින් ලබා ගන්නට ඕන. ප්‍රේමවර්ණ දෙකක් අපි ලබා ගන්නට ඕන. ඒ එකක් තමයි ජීවිතේ කොයි මොහොතක මරණයටපත් වුණත් කිසිදාක දුකට නොයන විදියට ස්ථාවර මානසිකත්වයක් මානසික සුරක්ෂිතතාවයක් අපි ලබාගෙන තියෙන්න ඕනේ. මේක තමයි අපිට තියෙන රක්ෂණය. ජීවිත රක්ෂණය ඉන්සුරන්ස් එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට මේ රැකවරණ ලබා ගන්න හැකි මාර්ගය. යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත නම් සිල්වත් ජීවිත ගත කරනවා නම් සෘතවත් බවෙන් යුක්ත නම් ප්‍රඥාවන්ත නම් සිහියෙන් ඉන්නවා නම් මෙන්න මේ කරුණ අපට මරණින් මතු සුභතිගාමි වෙන්න හේතු වෙනවා. වරක් මහානාම සාති කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත ආපු අවස්ථාවේදී උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා. ස්වාමිනිය අපි රාජකීය කටයුතු වල ඉඳලා ඉන්නේ. ඊටම සංකීර්ණ අවස්ථාවක නියමියකින් අපේ පරිලෝක ගතිය කොයි වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. බුදුහාම සඳහන් කළේ මහානාම සාති ඔබ ශ්‍රද්ධාදී ප්‍රේදාති දුරු ඔබ දිනු කරපු කෙනෙක්. උන්වහන්සේ උදාහරණයක් සඳහන් කරනවා ගඟ සමීපයේ ගහක් තියෙනවා නම් ඒ ගහ ගඟ පැත්තට නැමිලා නම් තියෙන්නේ ඒ ගහ කොයි පැත්තෙන් කැපුණත් කැපුවත් ගහ වැටෙන්නේ ගඟට. අන්න ඒ වගේ අපි නිතර ශ්‍රද්ධාව පිළිසරණ කරගෙන ඉන්නවා නම් මොන සිල්වන්ත ජීවිත ගත කරනවා නම් ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන ඉන්නවා නම් නිතර නොනින් හඳු කරනවා නම් අපි කොයි තරම් අවධානන් සංකීර්ණ අවස්ථාවක මේ ගියත් අපිට රැකවරණයක් තියෙනවා. ඒ තමයි මරණයෙන් පස්සේ ලැබෙන ජීවිතය සුගතිගාමි වෙනවා. අද මේ ලැබලා තියෙන සම්පතේට වඩා ඉහළ මට්ටමකින් ධර්මය රකින්නට සුදුසු වාතාවරණයක අපට ප්‍රතිසන්දිය ලබන්නට අපි පරිසරය සකස් කරගෙන ඉන්නේ. මෙන්න මේ රැකවරණය වෙනුවෙන් අපට තියෙන්න ඕන. ඒක නැත්නම් අපට ලොකු අමහතියක්. ඒක නැත්නම් අපි මෙච්චර කාල පන්සල් ආවෙකේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරපු එකේ නිසිඵල අපි ලබා ගන්න වෙන්නේ නැහැ. ඒක අපිට සහවුද කියලා බලන්නට අපට සලකුණු කීපයක් තියෙනවා. තමන්ට බලන්න ජීවිතයේ මාරාන්තික අනතුරක් පැමිණිච්ච අවස්ථාවකදී වැඩිපුරම තමන්ට මතක් වෙන්නේ මොකද්ද කියලා. ජීවිතය අභියෝගාත්මක අවස්ථාවක් ආව වෙලාවේ ඔබට වැඩිපුරම මතක් වෙන්නේ මොකද්ද? එහෙමත් නැත්නම් දිනකට තමන්ට වැඩිපුරම සිහිපත් වෙන කොමක් පිළිබඳවද කියලා බලන්න. මෙන්න මේකෙන් අපිට කිසියම් විදියක සලකුණක් ඇති කරගන්න පුළුවන් අපි යන ස්ථානේ. අපේ දවසේ වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ අපේ අධ්‍යාපනයේ, අපේ දරුවන්, රැකියාව, දේපළ මේ වගේ කරුණු නම් අපට සුබදේ ගැන කියන සැකයක් තියෙනවා. අපේ දිනසතා වැඩිපුර මතක් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ ගැන දරුවන් පිළිබඳව නම්, ඒ වගේම සමාජගත කුසල කර්ම පිළිබඳව නම්, ඒ වගේම සතර සතිපට්ඨානෙ, ඒ වගේම චතුරාර්ය සත්‍ය මෙයාගේ කරුණ නම් තමයි දවසේ වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ. නැත්තම් තමා වඩන සමත භාවනාවක් නම් ජීවිතේ දවසට වැඩිපුර පුරුදු කරනු කරන්නේ. මේකෙන් කිසියම් විදිහේ සලකුණක් අපිට තියෙනවා මරණය මැද දුකට ගාම වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ රැකවරණයක් වෙන තුන අනිවාර්යයෙන්ම ඉක්මනින් වැඩි කර ගන්න ඕන. ඊළඟ මහගතුන් වහන්සේ පැහැදිලි කරන අපේ ජීවිතයේ සැබෑ ආයුෂ වැඩි කර ගන්න ක්‍රමය. ජීවිතයේ ආයුෂ ගතතේ කොටස් කීපයකට බෙදෙනවා නවීන විද්‍යාවේ විශේෂයෙන් අධ්‍යාපන විද්‍යාව මනෝවිද්‍යාවේ විෂයන් වලින් අපේ වයස කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි කායික වයස. ෆිසිකල් ඒජ් එක. අපිට උගන්න සාපින් ලැබිලා තියෙන වයස. ඊළඟ මානසික වයස. මෙන්ටල් ඒජ් කියන එක. අප පිළිබඳව අපි හිතාගෙන ඉන්න වයස. එතෙන් අවුරුදු 60ක් වෙනවා නම් 40ක් විතර කියලා තමයි හිතන්නේ. සමහර කෙනෙක් අවුරුදු 50ක් විතර වෙනවා නම් 70ක් විතර කියලා තමයි නිතරම හිතෙන්නේ. මෙන්න මේක කියන්නේ මානසික වයස කියලා. ඒ වගේම සඳහන් වෙනවා ආධ්‍යාත්මික වයස කියලා එකක් ස්පිරිටුවල් ඒජ් කියලා. මෙන්න මේක තමයි බුදුදහමෙන් අගය කරන්නේ. බුදුපියාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ ආධ්‍යාත්මික වයස ඉහළම තලයට ගන්න ක්‍රමය. ධම්මපදයෙන් සඳහන් වෙනවා යෝජේ වසසතන් ජීවේ දුස්සීල වස්මාහිතෝ ඒකහන් ජීවිතන් සේයෝ සීල වර්තස ජායනෝ. සාමාන්‍ය සරල ජීවිතයක් නැත්නම් දුස්සීල ජීවිතයක් ගත කරන කෙනාගේ අවුරුදු 100ට වඩා සිල්වත් ධ්‍යාන වඩමින් සමතේ දිනු කරමින් එක දවසක් ජීවත් වෙන කෙනාගේ ජීවිත උතුම් කියලා. අපට අවමස්යෙන් පංචශීලය ඉරතරයකට කියලා අටශීලය දස්සේලිය ආදී මේ වගේ සීලයක් ආරක්ෂා කරමින් සමත භාවනාවකට වඩමින් එක දවසක් අපට ජීවත් වෙන්න පුළුවන් නම් මෙන්න මේ එක දවස අර දුස්සීලව අසමහිතව ගත කරන අවුරුදු 100කට වඩා වටිනවා කියලා. ඒ නිසා අපිට හැමදාම පුළුවන් අපේ ස්පිරිටුවල් ඒජ් එක ආධ්‍යාත්මික වයස අවුරුදු 100කින් හැමදාම දිනකටම දිනු කරගන්න පුළුවන් අපි බුද්ධිමත් නම්. ඊළඟ සඳහන් කරන නියෝජ්‍ය වස්සසන් ජීවේ අපස්සෝදම මුත්තමන් ඒකාහං ජීවිතං සේයෝ අස්සෝදම මුත්තමන්. ධර්මයේ නොදෙක විශේෂයෙන්ම හේතුඵල ධර්ම නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා හේතුඵල ධර්ම දකිමින් යථාර්ථය දකිමින් එක දවසක් ගත කරන ජීවිත උතුම් කියලා. ස්කන්ධ ධාතු ආයතන මේ වගේ කාරණාවල සැබෑ ස්වභාවය තේරුම් අරගෙන එක දවසක් ඒ ඔස්සේ සමථ දර්ශනාවලින් වාසය කරන්න පුළුවන් නම් ඒ හැම දවසක්ම අවුරුදු 100ක් ආශ්‍රම වලට පත් වෙනවා. ඊළඟ සඳහන් කරන යෝජ්‍ය වසසතන් ජීවේ අපස්සෝදයම්යන් ඒකාහං ජීවිතං සේයෝ අස්සතෝදයම්යන්. උදේවැ නොදකමින් නැත්නම් ස්කන්ධ ධාතු ආයතනයන්හි අනිත්‍යතාවය හට ගැනීම නිරෝධය නොදෙක වසර 100ක් ජීවත් වෙන කෙනාට වඩා මේ ස්කන්ධාදී අපේ ජීවිතයේ සැකස්මේ අනිත්‍යතාවය නැත්නම් ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමෙන් එක දවසක් ජීවත් වෙන්න පුළුවන් නම් එහෙම නොදෙක ජීවත් වෙන අවුරුදු 100ට වඩා උතුම් කියලා. මෙන්න පින්නතුන අපේ ජීවිතයේ ආයුෂ සැපේ ආයුෂ ආධ්‍යාත්මික වයස දිනු කරගන්න හැකි මාර්ගය. මේ විදිහට අපි කෙනෙක් ජීවිතයේ මනාව කලමනාකරණය කරගත්තනම් ඒ දැනස්සා ජීවිත අභියෝගයන් විශේෂයෙන් මරණය වැනි කාර්යයන් පැමිණ තවස් අවදීන් ඒ දැනස්සා කලබල වෙන ගතිය අඩුයි. බියට තැති ගැනීමට පත්වන ගතිය අඩුයි. ඇයි ඒ හේතුව? ඔව් මේ වන විටත් ධර්මයෙන් සැලකුවතු රැකවරණයක් ලබාගෙන තියෙන්නේ. ඔහු දන්නවා මේ තමන්ගේ බියපත් වෙච්ච ශරීරය අත්හැරියත් ඊට වඩා හොඳ තැනක ධර්මයේ පිළිපැදෙන්න පුළුවන් පහසුකම් සහිත මේට වඩා ඉහළ භවයක තම උපදිනවා කියන එක පිළිමතව තමයි ලොකු විශ්වාසයක්. ඒ වගේම ශ්‍රද්ධාවක් තියෙනවා. මෙන්න මේ රැකවරණය පිළිබඳ අපි හැම දිනෙකම නිතරම ලබාගෙන තියෙනට ඕන. විශේෂයෙන්ම බුදුහාඳුරගේ බුදුමන සීපත් කරලා දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රී භාවනා වැඩීම, සිල්වන්ත බව මේ කරුණ වලින් අපේ ජීවිතයේ පෝෂණය ලබා ගන්නට ඕන. මේක තමයි අපිට ලබා ගන්න පුළුවන් ප්‍රධාන රැකවරණයේ බුදුදහමේ. දෙවෙනි කාරණය තමයි බුදුරජාන් වහන්සේ එක පැත්තකින් අපට සුගතිය ලබා ගැනීම සඳහා මාර්ගය දේශනා කළා ස්වර්ග මාර්ගය විදිහට සංඝ මාර්ගය කියලා. අනිත් පැත්තෙන් වහන්සේ පැහැදිලි කරනවා මොක්ෂ මාර්ගය නැත්නම් නිවන් මාර්ගය. මේ සඳහා හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් ප්‍රඥාව දියුණු කිරීම සඳහා වැඩ පිළිවෙලක් අපි නිතර මේ දැනට ඕන. රූප ආදී ස්කන්ධ පංචකය නැත්නම් ඇස ආදී ආයතන නැත්නම් රූප ධාතු ආදී ධාතු 18 මෙන්න මේ කරුණවල යථා ස්වභාවය නුවණින් දැකීමෙන් හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් කාලය ගත කරන්නට ඕන. මේ තුලින් මොකද වෙන්නේ අපට? ගත වෙන මොහොතක් පාසා දුකේ හට ගැනීම නිරෝධය පිළිබඳ අවබෝධය ඇති වෙලා දුකෙන් නිදහස් වෙන විදිහට අපට කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්. හොඳයි වෙනදින සාදුකාරයක් පවත්වන්න බලන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. හොඳයි අපි මේ කරුණ ටික අවධානයෙන් අහගෙන ඉඳිමු. අපේ ජීවිත පිළිබඳව බොහොම තීරණාත්මක අවස්ථාවක් ගත කරන වෙලාවේ කොහොම හරි මේ කරුණ ටික අවධානයෙන් අහන්නට උත්සාහ ගන්න. වාඩි වෙලා ඉන්නකොට අමාරු නම් ඔතනම හිට ගන්න. ඒත් අමාරු නම් ටිකක් ඇවිද හරි මේ කරුණ ටික හිතට යන විදියට මේ දුර ගමනක් ආපු වෙලාවේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැත්නම් ඉතින් අපි ආපු එකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ නේද? එනතුනි මෙන්න මේ කරුණ දෙක පිළිබඳව බලද්දී අපට පැහැදිලිව පේන කාරණාවක් තමයි මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන ස්තම්භ දෙකක් මත ගොනු කරන්න පුළුවන්. එකක් තමයි ස්වර්ග මාර්ගය, අනිත් එක නිවන් මාර්ගය නැත්නම් මොක්ෂ මාර්ගය. වෙනත් විදිහකින් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රිය පිළිබඳව දේශනා කරනවා, අනිත් පැත්තෙන් ප්‍රඥා පිළිබඳව දේශනා කරනවා. වෙනත් ආකාරයකින් කියනවා නම් එක පැත්තකින් සමථය ගැන දේශනා කරනවා, අනිත් පැත්තෙන් විදර්ශනාව ගැන සඳහන් කරනවා. එක පැත්තකින් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ආකාරය, සංසාර චක්‍රය තුල ඉඳගෙන සාර්ථක කරන මාර්ගයන් දේශනා කරනවා, අනිත් පැත්තෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගයන් දේශනා කරනවා. එක පැත්තකින් අනුසෝතගාමී මාර්ගයක් ලෝකේ යන විදියට සාර්ථක වෙන ක්‍රමයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් පටිසෝතගාමී උඩුගම් බලයන් ධමයක් දේශනා කරනවා. එක පැත්තකින් පංච නීවරණ දුරු කරන මාර්ගයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් මේ පංච නීවරණයන් සහිතව තවත් නීවරණයක් එක් අවිද්‍යාව සමග නීවරණ හයක් දුරු කරන මාර්ගයක් දේශනා කරනවා. එක පැත්තකින් සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සමාධියෙන් අවසන් වන ස්වර්ග මාර්ගයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව කරුණු දෙකක් එකතු වෙලා අංග 10කින් යුක්ත සීක ප්‍රතිපදාවක් නැත්නම් අසීක ප්‍රතිපදාවක් දේශනා කරනවා. මෙන්න මේ වෙනස අපි වෙනදි තේරුම් ගන්නට ඕන. එක පැත්තකින් උපාද නිරෝධයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් අනුපාද නිරෝධයක් දේශනා කරනවා. ලෝක සාමාන්‍යයෙන් බිහි වෙන සියලු විද්‍යාවන්, දර්ශන, ආගම් ඉගැන්වීම මේ සියල්ලම එක්කෝ ඒ අය සංසාර චක්‍රය තුලින්දගෙන සාර්ථක වෙන ක්‍රමයක් දේශනා කරන්නේ. එහෙමත් නැත්නම් ඕන් තවත් ඉදිරියෙන් කියනවා නම් සාමාන්‍ය ලෝක යන ක්‍රමය තමයි දේශනා කරන්නේ. උපරිම වශයෙන් නීවරණ පහ, කාමචන්ද ආදී පංච නීවරණ දුරු කරන ක්‍රමය දේශනා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලම රෝගෙ තිබුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සුවිශේෂ සත්‍යය කියලා කියන්නේ ඒක පරිසෝතගාමී ධර්මයක් කියලා කියන්නේ ඒක උඩුගම් බලයට ධර්මයක් කියලා කියන්නේ ඒක උපාද නිරෝධය කියන ධර්මයක් නෙවෙයි ඒක අනුත්පාද නිරෝධයට මේ රෝපාදී ස්කන්ධ පංචකයේ පැන නොගෙන ආකාරයටම දේශනා කරන ධර්ම. ඒක හටගත්තු දේක නිරෝධය ඉපදිත දේක කැඩිලා බිඳ යන ස්වභාවයක් විස්තර කරන ධර්මයක් නෙවෙයි. රූප ශබ්ද ආදී ස්කන්ධ නැත්නම් ආයතන අවිද්‍යා සහගතව නිර්මාණය නොවන විදියට අනුපාද නිරෝධයක් දේශනා කරන ධර්ම. සංසාර චක්‍රයෙන් නිදහස් වෙන ධර්ම මේ දේශනා කරේ. මෙන්න මේ දෙකම පිළිබඳව අපට කිසියම් විදියක අවබෝධයක් තියෙන්න ඕනේ. මේ දෙකම අපි තේරුම් ගත්තොත් තමයි අපි හැබැයි ලෙසම මේ ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගන්නවා කියන එකක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන කුමන දේශනාවක් ඇහුවත්, ඒ දේශනාව තුළ විස්තර කරන්නේ අනුසෝතගාමී ධර්මද නැත්නම් පරිසෝතගාමී ධර්මද කියන එක තේරුම් ගන්නට ඕන. දේශකයන් වහන්සේ සඳහන් කරන්නේ උත්පාද නිරෝධයටද ධර්ම දේශනා කරන්නේ නැත්නම් අනුත්පාද නිරෝධයටද කියලා තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නොවෙතින් අපිට වරදින්නේ නැහැ. අපිට තැන් තැන්වල දේශකවරු සොය සොය යන වශයෙන් අපිට පිළිසරණක් සැබෑදහම මොකද්ද කියන කෙනෙක්ගේ ධර්ම දේශනාවක් අහනකොටම අපි තේරුම් ගන්න දක්ෂ වෙනවා. මෙන්න මේ හැකියාව පිනොතින් අපිට අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ නොයෙක් විදිහෙහි ඥානියෝ ලෝකෙ තිබුණා. සමහර අය ඔබේ කද හේතුවාදී කියලා මේ ලෝකෙ සියල්ලක්ම සිදුවෙන්නේ අතීතයේ කරන ලද කර්මයන් අනුව කියලා සඳහන් කළා. ඒ කියන්නේ ඔබේ කද හේතුවාදී කියලා. සියල්ලක්ම කර්මයෙන් සිදුවෙනවායි කියන එක බුදුදහම අනුමත කරන්නේ නැහැ. අපේ ජීවිතේ කර්මයේ සුවිසාල බලපෑමක් කරනවා. ඒ වගේම කර්මයේ දායකකමක් ඇති කෙනෙක් කියන එක සිහි කරන්න කියලා දේශනා කළා. හොඳ කර්ම සිද්ධ කරගන්න කියලා දේශනා කළා. හැබැයි සියල්ලක්ම කර්මයේ සිද්ධ වෙනවා කියන එක දේශනා කරේ නෑ බුදුදහම. විශේෂයෙන් බුදුජාණන් වහන්සේගේ කාලෙදී නිගණ්ඨනාත පුත්තමැණි අය ඕම් කර්මය අදහපු ශාස්ත්‍රවරු ඒ වගේ විශේෂයෙන් දේශනා කරේ සියල්ලක්ම සිදුවන අතීත කර්මෙන් ඒ කර්මයේ ගෙවුණු දවසක තමයි තමන්ට විමුක්තිය ලබා ගන්න පුළුවන් කියලා තියෙන්නේ. බුදුදහම මේ කර්මද කලේ නෑ. ඊළඟ තවත් සමහර ඉස්තර නිර්මාණවාදයක් දේශනා කළා. ලෝකේ අපට ඉසුරුමත් භාවයක් අපට අධිපති භාවයක් නැහැ. ලෝකේ නිර්මාණය කළා, ලෝකේ පාලනය කළා. ලෝකේ හසුරවන බලවේගයක් අදෘශ්‍යමාන දෙවි කෙනෙක් ඊශ්වරයෙක් නැත්නම් මහා බ්‍රහ්මයෙක් කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. ඔහුගේ කැමැත්ත අනුවයි ලෝකයේ මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ කියලා අදහසක් ඉදිරිපත් කළා. ඒක කියනවා ඊශ්වර නිර්මාණවාදී කියලා. මෙන්න මේක පිළිතුරු බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙවිවරු බ්‍රහ්මයන් නැහැ කියලා නෙමෙයි බුදුදහමේ කියන්නේ. ඒ දෙවිවරු බ්‍රහ්මයන් කියලා කියන්නේ මේ සංසාර චක්‍රයේම ගමන් කරන සත්‍යයන්. ඔවුන් දීර්ඝ කාලින ආශ්‍රිතුණට ඔවුන් මේ ලෝකේ නිර්මාණය කරන්නේ නෙවෙයි කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරා. ඊළඟ කාරණේ තමයි අ හේතු අපංචවාදී කියලා දර්ශනයක් සමහර අය ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අක්කලිවෝසල වැනි අය. කිසිම දෙයක් හේතුඵල ධර්ම මත නෙවෙයි ඉබේ සිදුවන දේවල්. කරන කුසල අකුසල කර්ම ශක්තියේ විපාකයක් අනුසංශයක්වත් උත්සාහයක ප්‍රතිඵලයක්වත් නැහැ. සාමාන්‍ය ලෝකයේ මේ මේ හැමදේම සිද්ධ වෙනවා කියලා දේශනා කරනවා. මෙන්න මේ අහේතු අපච්චවාදී කිසිම දෙයක් හේතුඵල ධර්මයක් නොමැතිව ඉබේ සිදු වෙනවායි කියන කරුණ බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙනවා. මෙන්න මේ සියල්ලම ප්‍රතික්ෂේප කරන බුදුදහම තවත් සුවිශේෂ දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ තමයි ඉදම්පච්චතාවාදී කියලා. නැත්තම් හේතුඵල ධර්ම නැත්තම් පටිසම්පාදේ ආර්ය න්‍යාය මේ වගේ නම් වලින් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ අනාවරණය. ඒ ලක්ෂණය තමයි මේ ලෝකයේ පාලනය කරන කෙනෙක් නෙවෙයි හේතු වැඩි කල්ලි ඵලයක් අඩ ගන්නවා. ඉතින් ඉමස්මින් සති ධම්මෝති ඉමස්මින් නසති ධම්මෝති ඉමස් උපාදායි නම් උපජ්ජති ඉමස්ස නිරෝධායි නම් නිරෝධති කියන කාරණය. මේ ඇති කල්ලි මේ හේතු ටික තියෙනකොට මේක තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා. හේතු නැති කල්ලි මේක නැහැ. හේතු නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තමයි බුදුදහමේ සුවිශේෂී අනාවරණය. මෙන්න මේ මාර්ගයේ තමයි අද අපිට තියෙන කාලයට අනුරූපව හැකි ආකාරයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. තේනතුනේ අපි සඳහන් කරන මුලදීම මේ ශාසනය කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය අනෙක් පැත්තෙන් ප්‍රඥාව දේශනා කරන ධර්මයක් කියලා. ඒකට හේතුව තමයි මෛත්‍රිය කියන එක අපි නිතර කතා කරන දෙයක්. නමුත් වෙනතුනේ මේක සුවිශේෂ දෙයක් බුදුදහමේ උගන්වන්නේ. ඇයි ඒකට හේතුව? මෙතන හේතු ගානක් තියෙනවා. ප්‍රධාන දෙයක් තමයි අපේ හිතේ ඇතිවන නීවරණ, කාමච්ඡන්දාදී නීවරණ වලින් හිතට ඇතිවන පීඩන. මේ පීඩනේ දුරු කර ගැනීම සඳහා තියෙන ප්‍රධානතම ඉගැන්වීමක් තමයි මෛත්‍රී භාවනාව. අපිට බොහෝ විට අපේ හිතේ තියෙන ලක්ෂණ නැති වෙන්නේ, හිතේ පීඩාවටපත් වෙන්නේ, හිතේ තියෙන සතුට නැති වෙන්නේ, අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් දැකලා ඒ තුළින් හිතේ ඇතිවන කලකිරීම. මෙන්න මේක නැති වෙන්න නම් අපි හැකිතාක් දුරට මෛත්‍රිය වඩන්න ඕන. ආදිත කර්මනාකරණයේදී ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලදී බටහිර මනෝවිද්‍යාව, බටහිර නැත්නම් උපදේශනය, සයිකොලොජි සහ කවුන්සලින් කියන මේ දෙකේදීම සයිකියාට්‍රික් ව්‍යාංශ කිහිපෙම අය නිතර අවධානය කරන දෙයක් තමයි ලැවින් කයින්ඩ්නස් එක නැත්නම් මෛත්‍රිය භාවනා කියන කාරණය. ඒ නිසා අපේ තියෙන මානසික පීඩනය අවම කරගන්නට මෛත්‍රී භාවනාවේ සුවිශේෂ දායකත්වයක් දක්වනවා. තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සර්වඥාණයෙන් අවබෝධ කරගත්ත සුවිශේෂ කාරණයක්. මේ ලෝක ධර්ම තුළ, ලෝක විවහාරය තුළ, සම්ප්‍රති සත්‍ය තුළ අපේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්න හැකි ප්‍රධාන කුසල ධර්ම තුනක්. ලෞකික කුසල කර්ම නැත්නම් අපි පුණ්‍ය කර්ම කියන්නේ මෙන්න මේ තුනක් දේශනා කරනවා. දානමයන් පුණ්‍ය කිරීමත්තු, සීලමයන් පුණ්‍ය කිරීමත්තු, භාවනාමයන් පුණ්‍ය කිරීමත්තු කියලා. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යයන් අතරින් භාවනාව කියලා අනිසංසදායි. එතනදී කමඨාන 40ක් දේශනා කළා තියෙනවා. ඒ කමඨාන 40 අතරිනු විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව සුවිශේෂී කුසලයක් විදියට ලෞකික කුසලයක් විදියට සනා කළා. ලෝක චක්‍රය තුළ, සංසාර චක්‍රය තුළ අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දිනු කරගත හැකි ප්‍රධානතම මාර්ගය ලෙස දේශනා කළේ මෛත්‍රී භාවනාව. එකතකින් අපට අතීත කර්ම විදියට එන අකුසල විපාක දුර්වල කරගන්නට, අපේ තියෙන කුසල ඉස්මතු කරගන්නට, ඒ වගේම අනිත් අය සමග සුමුදව කාලය ගත කරන්න, අනිත් පැත්තෙන් හොඳ කල්යාණ මිත්‍රයන් මුණගැහිලා එයාගේ ඔස්සේ ධර්මයට පිවිසෙන්නට මේක ප්‍රධාන මාර්ගයක් ලෙස දේශනා කළා. අනිත් එක මේක බ්‍රහ්ම විහාරයක. ලෝකේ වාසය කරන බ්‍රහ්මයන්, බ්‍රහ්ම ලෝකයේ සිටින බ්‍රහ්මයන් ලෝකයේ කෙරෙහි සිව් බඹ විහරණ පතුරා වාසය කරන්නේ. සතර බ්‍රහ්ම විහරණී යුක්තවයි වාසය කරන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණයට පදනම වන්නේ මෛත්‍රියයි. ඒක මොදේ? සිතින් සියලු සත්ත්වෝ සෝපත්ත්වා කියන කාරණයක් විතරක් නෙවෙයි. මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි. ඒක මෙත්තා සාගත කාය කර්මයේ බවට, මෙත්තා සාගත වාචික කර්මයේ බවට පත් වෙනට ඕන. මේ මනසෙන් සිතන සිතුවිල්ල සම්මා සංකප්පේ ඉන්නකොට සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ සියලුම ගුණධර්ම සම්මා සමාධිය දක්වාම වැඩෙනවා අපි. අනිත් පැත්තෙන් මෛත්‍රී භාවනාව ආනිසංසයක් විදිහට සඳහන් කළා තෝඩන් චින්තන සමාධියදී කියලා. වහාම සිත සමාධිමත් කරගැනීමේ කමඨහනක් විදියට සමාහිතෝ වික්ඛවේ යථාබෝධං ඛජානති කියන විදියට සමාධිමත් වෙච්ච සිතින් ලෝකීය අර්ථය දකින්න පුළුවන් කියන කාරණය සඳහන් කරපු විදියට විදර්ශනාවට පාදක වෙන සිත සමාධිමත් කරගැනීමේ කමඨහනක් විදියට මේ කාරණය දේශනා කරනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වේලාම් සූත්‍රයේ දේශනා කරනවා ඉතාම සුළු මොහොතක් හෝ යම් කෙනෙක් මෛත්‍රී භාවනාව වැඩනවා නම් ඒක ඉහිලම පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා කියලා. මෙතන හේතු මෙතු සූත්‍රයේ දක්වනවා ලෞකික වශයෙන් සිදු කරන සියලුම කුසල කර්ම වලට වඩා මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස ප්‍රබලයි කියලා. එතන යම් කිසි කෙනෙකුට කම්මසකතා සම්මාදයේ ඇතුණා නම් සද්ධර්ම ශ්‍රවණේ එතන කාගේ මුලින්ම ඇතිවන්නේ සම්මා සංකල්පය. හොඳ යහපත් සිත විනහට ගන්නවා. එමනවද අව්‍යාපාද සංකප්ප, අවිහිංස සංකප්ප, නෙක්ඛම් සංකප්ප කියන මේ සංකල්ප ඇති වෙනවා. අනිත් පැයට හිංසා නොකරනවා කියන සංකල්පය ඇති වෙනවා. අනිත් පැයට ද්වේෂ නොකරනවා කියන සිතවිල්ල මෛත්‍රී සිතවිල්ල හට ගන්නවා. ඒ වගේම මේ පංචකාම සම්පත්තියෙන් වෙන් වෙන්න ඕන කියන සංකල්පය ඔහුගේ ජීවිතේ හට ගන්නවා. බාහිර ලෝකයේ අනිත් පැයට පීඩා කළ සතර වෙන උත්සාහ කරන ලෝකයේ නැත්නම් බඩු බාන ගොඩගසාගෙන සතුට විඳින්න ධර්ම උත්සාහයේදී මේ සම්මාදිතිය ඇති කරගත්තු කෙනා ඒ පංචකාම සම්පත්තියෙන් ටිකෙන් ටික නිදහස් වෙමින් අත්හැරීමෙන් ලබන සුවය ලබන කෙනෙක් බවට පත් වෙනවා. එපමණක් නෙවෙයි මේ සම්මා සංකප්පේ ඉන්න කෙනාගේ ජීවිතයේ හැම පැත්තෙම වෙනසකට පාදනය වෙනවා. ඔහු නිතරම තමගේ සිත ගැන අවධානය කටයුතු කරන්නේ. ඔහුට වඩිනාම දේ තමගේ සිත. සම්මාදිතියෙන් යහපත් දැක්මින් ඉන්න කෙනා නිතරම තමන් අවධානයෙන් ඉන්න තමගේ සිත ගැන. ඒ සිතේ නපුසල් විතරක් පෑ ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්නේ. සම්මා සංකල්ප හටගන්නකොටම ඔහුගේ කායික සංවරයට වඩා කලින් ඇතිවන්නේ වාචික සංවරය. හිතේ කුසලයේ දින වෙන කෙනාගේ ප්‍රබල ලක්ෂණයක් මේක පිනුතුන වචනයේ ප්‍රබල විදියේ පාලනය සංවරය විනය ඇති වෙනවා. සම්මා සංකප්පේ පංච සම්මා වාචා. සම්මා වාචාව පිනුතුනි සම්මා කම්මන්තේට කලින් හට ගන්නවා. යහපත් වචන කතා කරන කෙනා බොරු කීම, ඒ වගේම කේනම් කීම, හිස් වචන කීම, රළු පරුස වචන කීම මේ කරුණ වලින් වැළකීලා කාලය ගත කරනවා. ඔහුගේ ජීවිතයේ වචනේ වෙනස දැක ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔහු සම්මා වාචාවත් එක්කම සම්මා කම්මන්තේට එනවා. ඔහු කායිකව කරන දේවල් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය කියන මෙන්න මේ කායික සිදුවන වැරදි වලින් හැකියාවක් නැහස වෙනට උත්සාහ කරනවා. සම්මා ආජීව. ඔහු ජීවත් වන ක්‍රමය. ඔහු ජීවත් කරවන්නටත් ඔහුගේ සමීපන ඥාතීන් ජීවත් කරවන්න දරන උත්සාහයේදී කරන රැකියාව දැහැමි රැකියාවක් බවට පත් වෙනවා. මිච්ඡා ආජීවන් පහයි සම්මා ආජීවයෙන් ජීවිතං කප්පේති කියලා කියනවා. වැරදි ජීවන ක්‍රම වලින් වෙන් වෙලා යහපත් ජීවිත පැවැත්මට උරු වෙනවා. බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකෙහි ධම්මලද්දෙහි කියලා සඳහන් කරනවා. ඔහු උපයන හැම මුදලක්ම දහඩිය මුගුරු වගුරු වල දෑතේ වීරියෙන් ධර්මක උපයන වස්තුවක් බවට පත් වෙනවා. ඔහු අදහිම උපයන මහා ධනයට වඩා ධර්මක උපයන සුළු ධනයට වඩිනවා. මෙන් සහු උපයන පොඩි හෝ ධනය එක බරයි බා. ඒක වඩිනාකම වැඩි. සම්මා ආජීවයෙන් නොනවති මේ තැනත්තා සම්මා වායාමයේ යහපත් උත්සාහයක් ගන්නවා. මොකක්ද ඒ උත්සාහය? නූපන් අකුසල් නොඉපදීමට, උපන් අකුසල් දුරු කිරීමට, නූපන් කුසල් ඉපදීමට, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට ඔහු නිතර උත්සාහ කරනවා. මේකට කියනවා යහපත් උත්සාහය සම්මා වායාමයේ කියලා. සම්මා සතිය. ඔහු නිතරම තමන්ගේ සිත සහ කය ගැන අවධානය යොමු නැත්තම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ නිතර සිහිය පිටවාගෙන ඉන්නේ සතිය දිනු කරනවා. තමන්ගේ කාය පවතින ආකාරය ගැන නිතර අවධානයෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ සිතට එන අකුසල විතරක් ගැන නිතර අවධානයෙන් ඉන්නේ. සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවේ දැක්වෙන විදිහට සරාගම්මා චිත්තං සරාගං චිත්තං පජානාති. රාගසහිත සිතක් කෙනෙකුට දැම්මාගේ හිත රාගසහිත සිතක් කෙනෙක් දන්නවා. වේතරාගං වා චිත්තං වේතරාගං චිත්තං පජානාති. සිත රාගසහිත හිතක් නම් දැම්මාගේ සිත රාගෙන් මිදෙච්ච හිතක් කෙනෙක් දන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පජානාති. ද්වේෂසහිත සිතක් නම් දැම්මාගේ හිතේ කෙනෙක් ගැන දෙයක් ගැන අමනාපයක් ගැටුමක් තියෙනවා කියන එක ගැන තමාව දැනගෙන විත දෝසං මා චිත්තං විත දෝසං චිත්තං පජානාති. දේශේ නැති හිතක් නම් දේශේ දුරු වෙච්ච හිතක නම් වාසය කරන්නේ නැත්නම් මෛත්‍රී සාගතව නම් වාසය කරන්නේ එකත් උහු තේරුම් අරන් ඉන්නේ. සමෝහං මා චිත්තං සමෝහං චිත්තං පජානාති. මෝහසයිද සිතක් නම් එකක් දන්නවා. විත මෝහං මා චිත්තං විත මෝහං චිත්තං පජානාති. තමන්ගේ හිතේ මෝහය දුරු වෙච්ච හිතක් නම් එකක් දන්නවා. මේ විදිහට සංකීත වික්කීත මහගත අමහගත සෞතර අනුත්තර විමුත් අයුමුත් මේ ආදි වශයෙන් තමන්ගේ හිත හරියට විනිවිද පේන වීදුරුවක් වගේ තමන්ට හොඳට තමන්ගේ හිත පේනවා. තමන්ගේ හිතේ කෙලෙස් දුරු නොකල හිතේ තියෙන ස්වභාවය නිතර තේරුම් අරගෙන ඉන්නකොට උට අකුසල චේතනා සමග දීර්ඝ කාලයක් ඉන්න බැරි වෙනවා. දැන් බලන්න ඔබට නම් කවරි කිව්වොත් දැන් ඔයා අමනාපේ නේද ඉන්නේ කියලා ඇහුවොත් අපිට ලැජ්ජයි නේනේ. එකපාරම තමන් ලැජ්ජාට පත්වෙලා නෑ මට එහෙම නෑ කියලා හරි කියනවා. දැන් ඔබ යමක් ගැන ලෝභයෙන් නේද ඉන්නේ කියලා ඇහුවොත් තිබ්බත් දැන් නෑ නෑ මගේ ලෝභයක් නෑ කියලා කියනවා. දැන් ඔයා නිතර රාගයක් තියනවා නේද කියලා ඇහුවොත් ඔය වෙලාවට අපි ඉක්මනට එක තිබුණත් එක යටපත් කරගන්න උත්සාහ කරනවන්නේ ඒ වගේ බාහිරින් අපිට කියන්න අවශ්‍ය නැහැ කෙනෙක් අපි අපිම පින්නතුනි තේරුම් ගන්නවා. ඒක තමයි ධම්මා දාස කියලා කියන්නේ ධම්ම නැමැති කැඩපත කණ්ණාඩි අපේ ජීවිතේට අපි නිතර දාලා තියෙන. අපිට බාහිර කෙනෙක්ගේ වර්ණාවක්වත් ඇගීමක්වත් අපට අවශ්‍ය නැහැ. අපිට අපි ගැනම තේරුම් ගන්න පුළුවන් අපි ඉන්න සත්‍ය මොකද්ද කියලා. ඒක තමයි හොඳම රෙකමෙන්ඩේෂන් එක. මේක තමයි තමන් ගැනම කරන ඇගීම. මේත් එක්ක අපි ලොකු දිනුවක් කරනවා පින්නතුනි. ඒ නිසා එතනත්තා සම්මා සතියෙන් වාසය කරන කෙනෙක් විදියට නිතර තමන්ගේ කය පැවැත්වෙන ආකාරය ගැන සිත ගැන අවධානයෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ට ලැබෙන සැප දුක් ආදී වේදනා ගැන නිතර අවධානයෙන් ඉන්නේ. සැප දුකක් තියෙනකොට සැප වේදනාවක් තියෙනකොට සැප වේදනාවක් තියෙනවා කියන එක දන්නවා. දුක් වේදනාවක් තියෙනකොට ඒ බව දන්නවා. උපේක්ෂා වේදනාව මේ ආදී දන්නවා. සාමිසංසුකං, නිරාමිසංසුකං, සාමිසං දුක්ඛං, නිරාමිසං දුක්ඛං, සාමිසං අදුක්ඛම සුඛං, නිරාමිසං අදුක්ඛම සුඛං. මේ ආදී වශයෙන් සාමිස නිරාමිස විදිහට තියෙන සැප දුක් උපේක්ෂා ගැන එතන තයි තාම අවධානයෙන් ඉන්නේ. මේක ආරස්නක මාර්ගයේ වාසය කරන කෙනෙක් හැටියට ඉන්නවා. මේ අපි තාම සඳහන් කරන්නේ ලෞකික සම්මාදිටිය ඉඳන් යන්න පුළුවන් දුරයි මේ කතා කරන්නේ. සංසාර චක්‍රය තුල ඉඳගෙන කරන ගනුදෙනුව නැත්නම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් මේ තාම සාකච්ඡා කරන්නේ. සම්මා සතියේ කාලයක් ගත කරනකොට ඒ තැනත්තා සම්මා සමාධියටපත් වෙනවා. කායනපස්සන ආදියම් පස්සනා වඩනකොට ඒ තැනත්තා ආනාපාන සතිය, ධාතුමනසිකාරය, නවසීවතික මේ වගේ කමඨාන් වඩනකොට හෝ හිතේ කාර්මුණක බොහෝ වේලාවක් තියාගෙන දැක්ස වෙනවා. අර විසිරලා තියෙන සිතේ උද්දච්ච කුක්කුච්ච අඩු වෙනකොට සිත ටික ටික තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න වෙන මොකද්ද වෙන්නේ? හිතේ තියෙන නීවරණ අඩු වෙනවා. නීවරණ කියන්නේ මොනවද? ඔවේ තමයි කාමච්ඡන්දය. පංචකාමයේ තියෙන ආශාව ටික ටික අඩු වෙනවා. ව්‍යාපාදයේ අනිත්‍යයෙන් තියෙන අමනාපය විරසක බව අඩු වෙනවා. ඒ වගේම තියෙන මිද්දේ ඔව් අපේ කායික මානසික නැත්නම් චිත්තසයිසක වල තියෙන දුර්වලතාවය ටිකෙන් ටික අඩු වෙලා හොඳ ආධිමත් ප්‍රබෝධමත් කෙනෙක් බවට පත් වෙනවා. උද්දච්ච කුක්කුච්චය සිතේ විසිරුණු ස්වභාවයත් පසුතැවිල්ලක් කියන කාරණා දෙක ටිකෙන් ටික අඩු වෙනවා. එයි මේ තැනත්තා සම්මාදිටිය පෙරට කොට සම්මා සංකල්ප වලින් වචනේ කර්මාන්ත දිවිපැවැත්ම උත්සාහය මෙ ආදියෙන් නිවැරදිව කරන කෙනෙක් විදියට මෙතනක් තාගේ අතින් කායික වාචික සිදුවන වැරදි එන්නේ නැමඩු වෙනවා. ඔහුට තමා කරපු කියපු දේවල් ගැන පසුතැවිලා අඩු වෙනවෙන්නේ. ඔහු ඒ නිසාම සතුටෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අතීතයේ කරපු දේවල් ගැන ඇතැමිට මතක් වුණත් ඒක තමා කුසල චේතනාවකින් යටපත් කරන්න දක්ෂ වෙනවා. විශේෂණ පිනතුනි ඔහු සම්මා සමාධියෙන් සිත එකඟ කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මෙතෙන්දී අපිට වඩන්න පුළුවන් කමඨාන 40ක් ගැන භාගතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ තමයි දසකසින, දසඅසුබ, දසඅනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරූප, ඒ වගේම ආහාරයේ පටිකුල මනසිකාර, ධාතු මනසිකාර මේ ආදී වශයෙන් කමඨාන 40ක් දේශනා කළා. දිනදින අපේ ජීවිතේ ලස්සන දකින්න නම් අඩු ගානේ මේ එක අඩු ගානේ ජීවිතේ එක විනාඩියක් හරි වඩලා තියන්න. මේ බුද්ධෝත්පාද කාලයක තියෙන අසිරිමත් දේවල් හරියට මහා නිධානයක් වගේ අපිට ලැබිච්ච දේවල් මේවා. බුද්ධානුස්සති වඩන්න ටික වෙලාවක් හරි. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුමනේ කෙනෙක් සේවක් කරන්න. ටික ටික ඊට තැම්පත් වෙන ආකාරය සිට පිරිසිදු වෙන ආකාරය තමයි දැක ගන්න පුළුවන්. ධම්මානුසතිය වඩන්න. ධර්මයේ තියෙන ස්වකහාතාදී ගුණ එකිනෙක සිහිපත් කරන්න. මගේ ශාස්ත්‍රෝ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වකහාතයි. මුලමෙදා ආගමෙනි දේශනා කරපු ධහම ස්වකහාතයි ස්වකහාතයි ස්වකහාතයි කියන එක ගුණයක් ටික වෙලාවක් වඩන්න. සම්පිට එකයි. මේ ජීවිත කාල විභාග අනිසංස ලැබ ගන්න පුළුවන් ධහමක්. ඒ දාම සම්දෙත් එකයි සම්දෙත් එකයි සම්දෙත් එකයි කියලා සිහි කරන්න. අකාලිකයි මේ ධහම කල්න ඒවා විභාග දෙන ධහමක්. ආනිසංස ලැබෙන ධහමක්. මේ සද්ධර්මය අකාලිකයි අකාලිකයි අකාලිකයි කියලා මෙනෙහි කරන්න. ඒ පස්සේ එකයි මේ ධහම ඕන කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් ධහමක්. ඒ පස්සේක ගුණේ සිහි කරන්න පුළුවන්. ඕපනයිකෝ මේ ධර්මයෙන් තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල දාන දැක් ගන්න පුළුවන් ධර්මයක්. ඒකට කියන ඊපස්සික කියලා. ඊපස්සික ගුණයක් මේ වගේ සිහිපත් කරන්න. යන පච්චත්තං වේදිතං බොවිඤ්ඤෝහි නෝනත්තං විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් මේක. මේක එකට අත්කල් බැඳගෙන පිළිහන්න බැරුව වගේ මේ ධර්ම අපිට අපි සාමූහික පින්කම් කළාට ආධ්‍යාත්මික ජීවිතයේ මේ දියුණුව පුද්ගල පැතිවන දෙයක්. මෙන්න මේ කරුණ එකිනෙක මෙනෙහි කරනකොට ධර්මයෙන් ලැබු ප්‍රබෝධයක් තමයි හිතේ ඇති වෙනවා. තමා මේ ඉතාම දුර්ලභව තින් කර ලබා ගත්තෝ මේ උතුම් සම්බුද්ධ ශාසනය තමයි ලබා ගත්තෝ අගනා රත්නයන්ගේ ස්වභාවය අනුස්සති භාවනා විදියට සමත කමඨහන විදියට මෙනෙහි කරන අවස්ථාව. එතනින් නොනවති අපි ස්වාමීන් වහන්සේලා ගැන සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමිච්චිපටිපන්නෝ ආදී වශයෙන් මේ ගුණ සිහිපත් කරනවා. ඒ උත්තමයන් වහන්සේලා සුපටිපන්නයි ආරස්තික මාර්ගේ නැමැති මනාව මාර්ගයේ පිළිපන්න උත්තමයන්. ඒ වගේම මේ ආරස්තික මාර්ගයෙන් ඍජු ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන්. ඒ වගේම ඥානෙ ලබා ගන්න නිවන් ලබන මාර්ගයේ පිළිපන්න උත්තමයන්. මේ ආදී වශයෙන් අපි එකිනෙක ගුණ සිහිපත් කරලා අවසානයේ අනුත්තරම් පුඤ්ඤක්කත්තා ලෝකස්ස කියලා ලෝකයේ අනන්තර පුණ්‍ය ශේත්‍රය මට මේ ලැබෙලා තියෙනවා. ඔබ බණහන් ස්වාමීන් වහන්සේලාගෙන් ඔබ පැහැදිලිව ඇති කරගෙන එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය සරියුත් මොගලන් ආදී නෙක්ලේසි මහරහතන් වහන්සේලා සියසින් දකින්න නුවණින් දකින්න. මේ ශාසනයේ සෝමමාන කරපු උත්තරයන් වහන්සේලා. උන්වහන්සේලාගේ දිහිගේ කිමෙච්ච සිනුම සම්පත් අත්හැරලා සමස්ත ජීවිතයම ආධ්‍යාත්මික දියුණුව සඳහා සාසන චිරස්ථිතිය සඳහා උන්වහන්සේලා හැමෝස්ම පෙදක්ම හැමෝස්ම රැල්ලක්ම මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප කළා. උන්වහන්සේලාගේ කායික ශක්තිය, බුද්ධිමහිමය, රූප සම්පන්නිය, කටහඬ, අධ්‍යාපනයේ හැකියාව, භාෂා කුසලතා මේ සියල්ලම පිනතුනේ උන්වහන්සේලා මේ ශාසනයේ නැමැති මේ උත්තම ශේම භූමියේ දීර්ව සඳහා අනාගත පරපුරට මේ සද්ධර්මයේ දායක කිරීම උදෙසා මේ ස්වාමීන් වහන්සේලා කැප කළා. ඉතින් අනේ එවැනි ස්වාමීන් වහන්සේලා නේද මට ලැබුණේ. ඒ අතීත ස්වාමීන් වහන්සේලා දායක කරපු අම්මල තාත්තලා ගැනත් අපිට සිහිපත් වෙනවා. අතීතයේ හිටිය අපේ අම්මල තාත්තලා එයාට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවෙක් ශාසනය පූජා කළා. මේ ශාසනය උන්නතිය සඳහා. ඒ නිසා එක පැත්තකින් අපේ සිතුවිල්ල ඇති වෙනවා මේ ආත්ම භාවය බැරුණත් ඉදිරි ආත්ම භාවයේදී තමන් ලැබෙන දරුවෙක් සාසන පූජා කරන්න ඕනේ කියන හැඟීමක් තමන්ගේ හිතේ තමන්ගේ හදවතේ කොතන හෝ තැනක තැම්පත් කරගන්න. ස්වාමීන් වහන්සේලාගෙන සිහිපත් කරමින් මේ තැනට සංඝානුසුති භාවනා වඩනවා. ඒ වගේම සීලානුසුතිය තමා රකින්න සීලය. නිත්‍ය සීල වෙන පංච සීල වෙන්න පුළුවන්. බොහෝ දවසකට රකින්න අට සීල් දස සීල ආදී සීලම් වෙන්න පුළුවන්. සාමනීය රස සීලය, උපසම්දා සීලය, මේ ආදි වශයෙන් සමාරකින සීලයේ අචිද්ද, අඛණ්ඩ, අසබලාදී වශයෙන් තමන්ගේ සීලයේ පිරිසුදු ස්වභාවය සිහි කරලා ඒ සීලය සිහි කිරීම හිතේකම් කිරීමේ ඒ කමඨාරක් විදියට භාවිත කරනවා. මේක සීලානුසති භාවනාව. දැන් ඡාගානුසති භාවනාව. ඔබේ ජීවිතයෙන් කරපු පරිත්‍යාගයන් අම්මට තාත්තට සැලකපු ආකාරය අසරණයට පිහිට වෙච්ච ආකාරය ස්වාමීන් වහන්සේලාට බුදු පූජා පවත්වපු ආකාරය බුදු පියාණන් වහන්සේට පවත්වපු සම්බුද්ධ පූජා ශ්‍රමදාන ආදී මේ ආදී වශයෙන් අපේ දෑතින් කරපු ජීවිතයෙන් කරපු දාන ආදී පින්දහම් මතක් කර කර අන්නේ දාන ආදී පින්දහම් වලම සිත ඒක රාශී කරමින් එකඟ කරමින් සිත සමාධිමත් කරනවා. මේකට කියනවා චාගානසදී කියලා. මේ ආදී වශයෙන් පින්නතුනේ ඊළඟ උප සමානස්සති තමන් කෙරෙස්සලින් දුරු වීම ආදී මේ වගේ කරුණේකින් එක මෙනෙහි කරමින් දේවතානුස්සති දිව්‍ය ලෝකයට යාමට හේතු වන කරුණ සාය දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව සිහිපත් කිරීම ආදී වශයෙන් ඊළඟට කායගත සතිය ඒ වගේම මරණ සතිය ආනාපාන සතිය මේ වගේ කමඨහන පිටිකෙන් ටික වර්ධනය කරමින් අපි සිත සමාධිමත් කරන හැම මොහොතක්ම නැත්තම් පංච නීවරණයන්ගෙන් හිත දුරු කරලා හිත එක අරමුණක තැම්පත් කරන හැම මොහොතක්ම සඳහන් වන්නේ මේ මනස ලෝකේ ලබන ඉහළම සුවයක් කියලා. ඇයි ඒ වෙලාවේ අපි ලබන සුවය උදේක මනස ලෝකේ විතරක් නෙවෙයි දිව්‍ය ලෝක හයේම ලබන සුවයටත් වඩා ඉහළ සුවයක්. ඒ සුවය බ්‍රහ්ම ලෝකේ විඳින සුවය බවට පත් වෙනවා. මෙන්න මේ සුවය අපි විඳිනකොට අපට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඔව් ඒ තමයි මාර්යා. මාර්යාගේ විශේෂයෙන් ත්‍රික් මොනකොටම ඔහු අපට ඊර්ෂ්‍යා කරනවා. ඔහු අපට බාධා කරනවා. පින්වතුනි සාමාන්‍ය ලෝක කෙනෙක් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නැහැ. බොහෝ දෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ හොඳට ඉගෙන ගියාගත්තොත්, ඇඳුම් පැරඳුම් ටිකක් ඇඳගෙන හිටියොත්, ගෙදර ලොකෝට හැදුවොත්, වාහනයක් ගත්තොත් මේ දේවල් තමයි ඊර්ෂ්‍යා කරන්නේ. ඒ දේවල් ගත්තා කියලා පින්වතුනි කවුරුවත් නියම සතුටෙන් ඉන්නේ නැහැ. සතුටෙන් ඉන්න කෙනා තමයි කෙලෙස් අඩු කිරීමෙන් විශේෂයෙන් කාමචන්ද ආදී පංච නීවරණ දුරු කිරීමෙන් ඇතිවන සමතය හිතේ එකඟතාවයට පත්වීම තමයි කෙනෙක් ඉහළින්ම ලබන සුවය. ඒක අර රූපය තුළ හිත බැසගෙන ලබන සුවයක් නෙවෙයි. රූපයෙන් නැත්නම් පංචකාමයෙන්ම හිත මුදවාගෙන ආධ්‍යාත්මික වශයෙන් ලබන සුවයක් තමයි මේ විදිහේ. අනේ සුවය විඳින කෙනාට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන මෙන්න මේ පංචායතනෙන් ගන්න අරමුණු වලින් ඔහු දුකටපත් කරන්න බෑ. ඔහු මනස පැත්තට ඇවිල්ලා මනසින් විඳින සුවයෙන් සැප විඳින කෙනෙක්. පින්නතනි මෙන්න මේ මට්ටමට හිත දිනු කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික පියවර. නැත්නම් කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා අපි ලබන සුවය නැත්නම් සංසාර චක්‍රය තුල ඉඳගෙන සාර්ථකත්වයට පත්වන ආකාරය. මේ තුල ඉඳගෙන අපට බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. නැත්නම් සතර ධ්‍යාන දිනු කරලා ඒ කියන දෙක ගිහිල්ලා ආකාසානංචයතන ආදී අරූපාවචර ධ්‍යාන ලබාගෙන අපට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ධම්මයිත දිනු කරන්නත් පුළුවන්. නමුත් වෙනතුනේ මේ කුමක් සිද්ධ කළාද? අපි පුඤ්ඤාති සංඛාර සිද්ධ කළාද? ආනන්‍යාති සංඛාර සිද්ධ කළාද? අපිට පුළුවන් උපරිම වශයෙන් පංච නිවර දුරු කරන්න විතරයි. අපිට හයවෙනි නිවරණය අවිද්‍යා නිවරණය දුරු කරන්න මේ ක්‍රමය අපට සම්පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. මේ ක්‍රමය අපට පෝසත් වෙන්නේ නැහැ. අන්නේ නිසා මේ තැනත්තා උදේ සංසාර චක්‍රය තුල සාර්ථක වෙන විතරක් නෙවෙයි. නැත්නම් පංච නීවරණ දුරු කරන විතරක් නෙවෙයි. ඊටත් වඩා ඉදිරියට ගියෙලා හයවෙනි නීවරණය අවිද්‍යා නීවරණයක් දුරු කරන මට්ටමට ඔහු දැක්මක් ඇති කරගන්න. ඒ කොහොමද ඇති කරන්නේ? අන්න ඒ සඳහා හේතු වන මේ ආර්ය න්‍යාය නැත්නම් පරිසම්පාද න්‍යාය හේතුඵල ධර්මෝ තේරුම් ගන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යම් කෙනෙක් පරිසම්පාදේ දකිනවද ඔහු ධර්මයේ දකිනවා. යෝ ධම්මම් පස්සති සෝ පරිසම්පාදම් පස්සති. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු පරිසම්පාදේ දකිනවා කියලා. එනේ තථාගත බුදු පියාණන් වහන්සේ වසර 45 තිස්සේ දේශනා කරපු ධර්මයේ දකිනවා කියලා කියන්නේ එන මේ හේතුඵල ධර්ම දැකීමමයි. ඊළඟ සඳහන් කරන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා. යමක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. බලන්න පින්තුනේ යම අපට පැහැදිලිවි. පරිසම්පාදේ තේරුම් ගැනීම ධර්මයේ තේරුම් ගැනීමට ධර්මයේ තේරුම් ගැනීම බුදු පියාණන් වහන්සේ තේරුම් ගැනීමට බුදු පියාණන් වහන්සේ තේරුම් ගැනීම උන්වහන්සේ සිය සින්දකීම සමාන කොටත් අපට සලකන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ සජීවී කරලීම. මේ බුද්ධ ශාසනය සජීවීව අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමයි මේ පටිසම්පාදයේ දකින්නවා කියලා කියන්නේ. මෙන්න මේ සඳහා පිරුතින් ප්‍රධාන වශයෙන් එකට සමාන්තරව ගමන් කරන කාරණා කීපයක් තියෙනවා. එක් අතකින් චතුරාර්ය සත්‍ය, අනිත් පැත්තෙන් පටිසම්පාදය, අනිත් පැත්තෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් තියෙන වෙන මේ ස්වභාවය. මේ කරුණු එකටම එකිනෙක සම්බන්ධව පවතිනවා. යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවා නම් ඔහු පටිසම්පාදය තේරුම් ගන්න කෙනෙක් වෙනවා. යම් කෙනෙක් මේ දෙකම තේරුම් ගන්න නම් ඔහු රූපාදී ස්කන්ධ පංචකය නැත්නම් සාදී ආයතන චක්කු ධාතු ආදී ධාතු තේරුම් ගන්න කෙනෙක් වෙනවා. පරිසම්පාදයේ තේරුම් ගත්ත පමණට ඔහු දකිනවා අපේ ජීවිතයේ පිළිවද කුමන ප්‍රභේදයකින් Tamange අධ්‍යක්ින් සාකච්ඡා කළ බැලුවත් රූප සම්බෙත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ගත්තත් නැත්නම් ඇස කන නාසය දිව ශරීරය කියන අභ්‍යන්තර ආයතන ගත්තත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බාහිර අරමුණු ගත්තත් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ධාතු 10කට ගත්තා. මේ හැම දෙයකම යථා ස්වභාවය මේක නැත්නම් පේනවා. මොකද යථාර්ථය? යථාර්ථය තමයි අහුත්වා සම්බුතං හොත්වාන බවිසති. ඒ හැම දෙයකම ලක්ෂණය පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂම ප්‍රකාශය. ධර්මයේ නොයෙක් සූත්‍රවල විශේෂයෙන් පටිසම්භිදා මග්ගයේ නිර්දේශයේ එවන් අවිධර්ම පිටකයේ ආදී ග්‍රන්ථ රැසක මේ කාරණා නැවත නැවතත් පැහැදිලි කරනවා. මේ සඳහන් කරන්නේ අපේ ස්කන්ධ ආසාදී ආයතන තුළ මේ සියලුම ස්වභාවයන් ලක්ෂණය තමයි ඒ කිසිම අතීතයෙන් වර්තමානයට එන්නේ නැහැ. වර්තමානයේ අනාගතයට යන්නේ නැහැ. හැබැයි අතීත සිතුවිලි වර්තමානයට බලපෑමක් කරනවා. වර්තමාන සිතුවිලි ඊළඟ සිතුවිලිටත් බලපෑමක් කරනවා. නමුත් කිසිවක් සාන්තතික වශයෙන් නොකෙටී නොසිදී නিত্য ආත්ම වශයෙන් ගමන් කරන කිසිවක් මේ තුල නැහැ කියන එකයි මේ යථාර්ථය තුල අපිට පැහැදිලිවයි. බුදුදහමේ තියෙන සුවිශේෂී විග්‍රහයක් මේකමයි පින්නතනි. මේ අතීතයෙන් වර්තමානයට නොකෙමින වර්තමානයේ ඒ විදිහට අනාගතයට නොගොසින් තමයි මේ පරිසම්පාද විතරක් නෙවෙයි මේ කර්ම සිද්ධාන්තයත් භවෙන් භවය සත්‍යය ඉපදීමත් විස්තර කරන්නේ මේ සිද්ධාන්තය මත ඉඳගෙනමයි. සාමාන්‍ය කර්ම චක්‍රය තුල අපි අතීතයේ කර්ම කරගෙන මෙතෙන්ට ආව මෙතනින් අනාගතයට යනවා කියලා කියනවා. නමුත් පින්නතුනි ඒ සාමුත්‍ය සත්‍ය තුල විතරයි අපි කියන්නේ. පරමාර්ථ සත්‍ය තුල නැත්නම් චතුසත්‍ය සම්මාදිටිය තුල ඉඳගෙන අපි කියනකොට එහෙම විග්‍රහයක් අපි කරන්නේ නැහැ. සාති කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ හිත එක දිගටම යනවා කියලා කෙනෙකුට භවෙන් භවයට යනවා කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ සාති භවෙන් භවයට යන හිතක් තියා මේ ආත්ම භවෙන් ඊළඟට ආත්ම භවයට යන හිතක් තියා මේ එකම ජීවිතයේ එක මොහොතක ඉඳන් අනිත් මොහොතට යන හිතක් නොවෙනස් වන නিত্য ආත්ම වූ හිතක් එකම හිතක් ගැන මම සඳහන් කරන්නේ නැහැ කියලා. එහෙනම් මම භවයෙන් භවයට හිතක් ගැන කොහොමද මම සඳහන් කරන්නේ කියලා. මෙන්න මේ ලක්ෂණය තුල අපිට හිත කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීමත් වැදගත් වෙනවා. මේ සිත මේකට චිත්ත කියනවා. මේකට මනෝ කියනවා. මේකට විඥාන කියලා කියනවා. මේක එක එක තැන්වල එක එක ආකාරයෙන් යම් යම් කාර්යභාරයන් සිදු කරනවා. දැන් බලන්න එකම පුද්ගලයා අපි කියමු ගෙදර ගිනකොට අම්ම කෙනෙක් කියලා කියමු. දරුවෝ ළඟ ඉන්නකොට යා අම්මා. ඒකාන්තාවගේ අම්ම ඉන්නකොට යා දරුවෙක් වෙනවා දුවක් වෙනවා. ඒකාන්තාවයත් ඇමිට ස්වාමි පුරුෂයෙක් කියනකොට බිරිඳක් වෙනවා. ඒ ස්වාමි පුරුෂ ඒකාන්තාවගේ සහෝදර සහෝදරයෙක් කියනකොට ඔහු අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි වෙනවා. ඒක තැනැත්තිය ඇමිට පන්සලට ආවම දායකාවක් වෙනවා. රැකියාවට ගියාම රැකියා ස්ථානයේ අදාළ තනතුරු වෙනවා. වාහනයක් පදවනකොට ඩ්‍රයිවර් වෙනවා. රියදුර වෙනවා. ඇතැම්මිට යාමර කමක් කරන වෙලාවකදී හොරෙක් කියලා කියනවා ඇතැම්මිට. මේ එක එක තැන්වල ඒ කාර්යයන් කරන අවස්ථාවට අනුව නමක් දීලා තියෙනවා. අන්න ඒ වගේ මේ විඥාණය නැත්නම් චිත්ත නැත්නම් මනෝ කියන මෙන්න මේ ස්වභාවයන් ඒ තැන්වලano යම්කිසි කාර්යභාරයක් සිදු කරනවා. මේක අපි යම්කිසි පමණකට හරි තේරුම් ගන්නට ඕනේ. මේ චිත්ත නියාමය කියලා කියන්නේ සිත කියලා කියන්නේ අචින්තනීය ධර්මයක් විදිහට දේශනා කළා. මේක සිත අවසන් කරන්න බැරි අචින්තනීය විසියක් බුදුරේකට පමණක් සීමා වන දෙයක් මේක. නමුත් අපි කිසියම් පමණකට හරි මේ හිත කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕනේ. කොහොමද අපි තේරුම් ගන්නේ? එහෙම තේරුම් ගන්නකොට මේ විඥානකේන අවස්ථාවල එක තැනකදී විඥාන හයක් විදිහට බෙදෙනවා. ඇසෙන් යමක් හඳුනා ගන්නකොට ඒකට කියනවා චක්කු විඥානය කියලා. යම්කිසි දෙයක් කනෙන් හඳුනා ගන්නකොට ඒක සෝත විඥානය කියලා කියනවා. නාසයෙන් හඳුනා ගන්නකොට ගාන විඥානය කියලා කියනවා. දිවෙන් හඳුනා ගන්නකොට ජීවහ විඥානය කියලා කියනවා. කයින් හඳුනා ගන්නකොට කාය විඥානය කියලා කියනවා. මනසින් ධර්මාලම්බණය හඳුනා ගන්නකොට ඒකට මනෝ විඥානය කියලා කියනවා. මෙන්න මේකෙත් පිනතුනේ තවත් අවස්ථා ගානක් තියෙනවා. මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ හය එක අවස්ථාවක නැත්නම් පරිසම්මෙදා මාගේ චර්යානානත් ඥානෙ විස්තර කරනකොට එතන විඤ්ඤාණ චර්යය කියලා අවස්ථාවක් තියෙනවා. අතීත කර්ම විපාකවල විපාකයක් විදියට අතීත කර්මයන්ගේ විපාක විදියට අපි යම්කිසි අත්දැකීමක් ලබන මුල් අවස්ථාවේදී ලබන හටගන්න විඥානය චක්කු විඥානය ආදී මේ විඥාන හය සඳහන් කරන්නේ ඒ මුල් අත්දැකීම ඒක උපේක්ෂාසහගත ඒක සැපක් හා දුකක් නොවන ඒක කුසලයක් හා අකුසලයක් නොවන ප්‍රകൃතියෙන්ම පිරිසුදු ස්වභාවයක් විදිහට දක්වනවා. එතකොට මේක විපාක අවස්ථාවක් විතරයි. ඒක සැපක් හා දුකක් නෙවෙයි. ඒ වගේ මේක කුසලයක් හත් අකුසලයක් හත් නෙවෙයි කියලා. ඒක උපේක්ෂාසහගත වූ ස්වභාවයක් විදිහට දක්වනවා. ඒ වගේම මේ විඥානයන් හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අරබයා විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් හට ගන්නවා. ඒකත් අර වගේම පිරිසිදු අවස්ථාවක්. ඊළඟ විපාක මනෝ විඥාන ධාතුව කියලා තවත් සිටි අවස්ථාවක් තියෙනවා. අර විපාක මනෝ ධාතුව නිරුද්ධ වෙලා ඊට පස්සේ හට ගන්න අවස්ථාවට කියනවා විපාක මනෝ විඥාන ධාතුව කියලා. මේක සිතේ එක්තරා අවස්ථාවක්. මේකත් නිරුද්ධ වුණාට පස්සේ මේ සියල්ලක්ම සඳහන් කරන්නේ විපාක මට්ටම. මේක අතීතයේ ඊට කලින් මොහොතේ අපේ මනසේ ස්වභාවය අනුව අපිට ලැබිච්ච විපාක අවස්ථාවක්. ඒ විපාක අවස්ථාව විදිහට හටගන්න මේ චක්කු විඥාන ආදී විඥාන ස්වභාවය ඒ හිත ඒ අත්දැකීම සඳහාම නිරුද්ධ වෙලා ක්ෂණිකව හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ විඥාන චර්යා කියන අවස්ථාවේ අපට වර්තමාන මොහොතේ අපට ඒ තුල ජීවත් වෙන්න බෑ. ඒ තුල අපට සිතමින් වාසය කරන්න බෑ. ඒ අවස්ථාවේ පහළ වෙන සිත ඒ කාරණා ටික සඳහාම වැයවීමටම කැප වෙනවා. අපිට මේ අවස්ථාව තුල අපට හිතගෙන ඉන්න පුළුවන් කමක් නෑ. උදාහරණයක් ඇරෙන අපි වාඩි වෙලෙන ස්ථානේ නැත්නම් අපි හිතගෙන ඉන්න ස්ථානේ අපිට බලන්න බෑ. අපි ඉඳගෙන ස්ථානේ අපිට බලන්න ඕන නම් අපි එතන ඉන්නකෙලින්න ඕන. අපි හිටගෙන ස්ථානේ අපි වාඩි වෙලා ඉන්න ස්ථානේ බලන්න නම් අපි එතනින් ඉවත් වෙන්න ඕන. එතකොට ඉවත් වුණාම හිටගත්තාම අපි බලන්නේ අපි වාඩි වෙලා ඉන්න තැනද වාඩි වෙලා හිටිය තැනද? වාඩි වෙලා හිටිය තැන අපි බලන්නේ වාඩි වෙලා ඉන්න තැන අපිට බලන්න බෑ. අන්න ඒ වගේ පින්නදුනේ අපි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදීන් අපි හඳුනා ගන්නවා කියලා කිව්වට චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගා යෝදි ආදි වශයෙන් විස්තර කරනවා. විස්තර කරාට ඒ දක්වන්නේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්වභාවයක් ගැන. ඒ අවස්ථාවිය අපි එක තීරුම් ගන්නකොට අපි තීරුම් ගන්නේ මනෝවිඥානය. මේක ඉතාම පැහැදිලිව විභංග පැතරනේ ඥාන විභංගයේ දේශනා කරනවා. මේ පංචේ විඥානයේ හින්න කිංච ධම්මා පටිවිඥානාති කියලා. මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් යථා පරිදි තේරුම් ගන්න බෑ කියලා අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා සඳහන් කරනවා. අරමුණ මේ ඉන්ද්‍රියට පතිත වීම විතරයි වෙන්නේ. ඒක අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මොකෙන්ද? අපි තේරුම් ගන්නේ මනෝවිඥාණය. මනෝවිඥාණය තේරුම් ගන්නකොට ලක්ෂණය මොකද්ද? අර මුලින් හටගත්තු ඇසත් රූපයත් චක්කු විඥාණයත් ඒ වගේම චක්කු සම්පස්සයත් චක්කු සම්පස්යෙන් හටගත් වේදනාවත් ඒ වගේම රූප සංඥාව රූප සංචේතන රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර මේ ආදී අවස්ථා ගාන පසුබල තමයි මෙතනත්තා මනෝ විඥානය මේක හඳුනාගන්නේ. අන්නේ හඳුනා ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අඥානචර්යාවෙන් හඳුනා ගැනීමක් තියෙනවා. අනිත් දෙක ඥානචර්යාවෙන් හඳුනා ගන්න එකක් තියෙනවා. එතකොට අපි කොහොමද බලන්නේ අපි දැන් මේක හඳුනාගන්නේ අඥානචර්යාවෙන් අනුවන විදිහේ හැසිරීමෙන්ද මේක හඳුනාගන්නේ නුවණින් හඳුනාගන්නේද කියන එක අපි බලාගන්නේ කොහොමද? අපි යම් කිසි දෙයක් හිතනකොට නිතරම හිතන්නේ රූපයකුත් එක්ක අපි හිතන්නේ. රූපයක් නැතුව අපට මොකක් හරි පුළුවන් ද හිතන්න? අපිට හිතන්න අමාරු වෙන්නේ එහෙම හිතන්න ලොකු සිහියකින් නුවණකින් ප්‍රවාහය කරන්නට ඕන. අපිට කුමන දෙයක් මතක් වුණත් මතකෙන් රූපයත් එක්ක. රූපයත් එක්ක මතක් වෙන විතරක් නෙවෙයි. ඒ මතක් වෙන වෙලාවේ අපිට හිතෙන ඒ රූපයේ මේ මොහොතේ තියෙන දයක් වගේ තමයි අපිට පේන්නේ. දැන් ඔබේ මාව ගැන සිහිපත් කරන්න. ඔබ ඉන්න ගෙදර දැන් ඉන්න ගෙදර ගැන සිහිපත් කරන්න. ඔබේ ළඟම ඥාතිවරයෙක් ගැන හිතන්න. උදේන කාපු කෑම ගැන සිහි කරන්න. මේ කුමන දෙයක් සිහි කරත් අපට රූපයක් නිර්මාණය වෙනවා අපේ හිතේ. ඒ නිර්මාණය වෙන අවස්ථාවේදී අපට හිතෙනවද මේක නිරෝධ වෙච්ච රූපයක්? මම මේක සිහි කරන්නේ මනෝවිඥාණය කියන කාරණය. නෑනේ. ඔව් මෙන්න මේක ඇකිනු තුනේ අඥාන කර්යාව කියලා කියන්නේ අපි. අන්න ඒ වෙලාවේ අපට අර රූපය සත්‍ය වෙලා ඒ වෙලාවේ පහළ වෙච්ච ඇස තාමත් ඇත්ත කරගෙන අපි ඉන්නේ. ඒ වෙලාවේ පහළ වෙච්ච චක්කු විඥානේ, චක්කු සම්පත්තිය ඒක නිරුද්ධ වුණත් ඒ ස්පර්ශ නිරෝධයට ගිහිලා නැහැ. තාම අපි ස්පර්ශ සමුදයන් දෙන්නේ. ඒ වේදනාව තාමත් තමගේ කරගෙන ඉන්නේ. මෙන්න මේක තමයි අඥානචර්යාව ඉන්නවා කියලා කියන්නේ. ඇත්තටම මේ මොහොතේ අපි මනෝ විඥාණයෙන් ඉන්නේ. නමුත් අපේ මේ අවිද්‍යාසහගත අසති අමනසිකාර කියන මානසික ස්වභාවයෙන් ඉන්න අපට අර රූපය, ඒ ඇස, ඒ චක්කු විඥානේ තාම ඇත්ත වෙච්ච නිසා අපි අවිද්‍යාසහගත මනසට අපිට කියනවා ඒක චක්කු විඥානෙන් දැක ගන්නවා කියලා. ඒක සෝත විඥානෙන් දැක ගන්නවා කියලා කියනවා. ඒක ගහන විඥානෙන් දැක ගන්නවා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරෙදි කියන ධර්මයේ තුල එහෙමයි විස්තර කරන්නේ. එහෙම විස්තර කළාට ඒක තාම තියෙන දෙයක් නිසා නෙවෙයි ඒ කියන්නේ. අපේ තියෙන මානසික ස්වභාවය අනුව ඒ වචන තමයි විස්තර කළේ තියෙන්නේ. නිදසුනක් වශයෙන් කියනවා නම් මෙතන සෙල්ලම් බඩුවක් තියෙනවා නම් ඒ සෙල්ලම් බඩුව වෙන්නේ කාටද? සෙල්ලම් කරන්නේ ළමයට තමයි ඒ සෙල්ලම් බඩුවක් වෙන්නේ. ඒක වැඩිහිටියෙකුට සෙල්ලම් බඩුවක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ පෘථග්ජන මනසෙන් ඇදගෙන පෘථග්ජනම හිටියත් අපි අපිට පුළුවන් නෝනින් නම් මේක ඉන්නේ අපිට අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්. අන්න මේ පෘථග්ජන ලෝකය අවිද්‍යාසහගත ලෝකෙට මේක චක්කු විඥාන සත්‍ය වෙස්ස නිසායි චක්කු විඥාන සෝත විඥාන ආදී ඥානයන් පනවල තියෙන්නේ. නමුත් ඒ ස්වභාවය අපේ ඒ ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවයට සාපේක්ෂවයි ඒක විස්තර කරන්නේ. මෙන්න මේ මට්ටමේදී අපිට කියන්නේ මේ ස්වභාවය තමයි මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපාදින් චක්කු විඥානං තින සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපච්චේති තතෝ නිජහ නිදානං පපච්ච සංඥා සංකල් සමුදාචාර ආදී වශයෙන් ඇස ඇති කල්ලේ රූපය ඇති කල්ලේ චක්කු විඥාන ඇති කල්ලේ මේ තුන ඇති කාලී ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. ඒ වේදනාව දැන ගන්නවා. මේ ආදිවාසීන් ප්‍රපංච ගොඩනගෙන ආකාරය කියන්නේ මොකද්ද? මේ අවිද්‍යාව සහගත රස ආදී අංග හට ගන්න ආකාරය තමයි මේ තියෙන්නේ. අවිද්‍යාව සහගතව රස හටගත්තොතින් බාහිර රූපේ නැඹුරු වෙලා නම් අපි ඉන්නේ. ඒ හට ගන්න සිත් වැළපෙන තුනයි මගදී අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ හට ගන්න ඒ සිත් විලි 10 න් මිහිල තමයි නවතින්නේ. අපි සිහියෙන් හිටියොත් අපිට කරන්න පුළුවන් දේ තමයි එවැනි සිත්වැල් සංඛ්‍යාව අඩු කර ගැනීම විතරයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේම ටිකෙන් ටික අඩුකලා ඇවිල්ලා ඒකේ උපරිමය තමයි දිත්තේ දිට්ඨමත්තන් කියලා අපි වර්තමානයේ උපරිම ඒ මනෝවිඥාන මට්ටමේ අවබෝධයෙන් ඉන්න අවස්ථාව. එතකොට එක පැත්තකින් අපි සඳහන් කළේ අපේ විඥාන සිතේ ස්වභාවය. එක පැත්තකින් චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන හය ගැන කතා කරනවා. ඊළඟට මනෝ ධාතුව කියලා අවස්ථාවක් සඳහන් කළා, විපාක මනෝ ධාතුව කියලා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියලා අවස්ථාවක් සඳහන් කළා හිතේ. මේ සියල්ලම විපාක අවස්ථා පිරිසිදු අවස්ථා විදිහට සඳහන් කරනවා. ඊළඟට මේ දේම අපි අල්ලගෙන ඉන්න තැන මදුපිණ්ඩික සූත්‍රය ආදී තැන්වල සඳහන් වෙන ආකාරයට විඥානට්ටිතියක් වෙච්ච අවස්ථාව සඳහන් කරන්නේ අපි ඒක ඇත්ත කරගෙන මේ අවස්ථාවේ ඉන්න මොහොත. අන්නේ අවස්ථාවේදී අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකය විඥාන චර්යාවේ අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒක ප්‍රകൃතියෙන් පිරිසිදු ස්වභාවයක්. ඒකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ ඒ දුක්ඛ සත්‍ය පිරිසිදු දැන් නොගත්තොත් ඒ දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයක් බවට යනවා. ඒ ස්කන්ධ පංචකය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් අරගෙන ප්‍රපංච ගොඩනගාගෙන ඒක පංච උපාදාන ස්කන්ධය බවට පත් කරගන්නවා. අඥාන චර්යාවකට යනවා. සංසාර චක්‍රය තුළ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමට ගිහිල්ලා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් සලායතන ආදී සියලුම පරිසම්පාදියංග ඒ අවිද්‍යාවේ ස්වභාවය මත ක්ෂණිකව සකස් වෙනවා. එතකොට අවිද්‍යාව සහගතව අපි යමක් ඇසින් බැලුවා කණෙන් ඇහුවා කියලා කියන්නේ අපිට අවසන් වෙන්නේ බෝනස් ටිකුත් හම්බ වෙලා. මොනවද බෝනස් ටික? කර්ම විපාක වගේම ජරා මරණ ස්පර්ශ කරමින් අපි මේ ඉන්නේ. ජරා මරණ තමන්ගේ කරගෙන ඉන්නේ. ඇසෙන් දකින රූපය මේ වෙලාවේ තමන් දකින රූපය කියලා හිතුවොත් අපේ රූපේ වෙනස් වෙනකොට ඒ රූපය තමන්ගේ කරගෙන ඒ දුක් සියල්ලක්ම තමන්ගේ කරගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ පැත්තෙන් අඥාන චර්යාවට ගිහිලා සංසාර චක්‍රයේ ඉඳ තුල ඉඳගෙන කර්ම සකස් කරන ආකාරය, භවය සකස් කරන ආකාරය, නැත්නම් කාම භව, රූප භව, අරූප භව විදියට භවය සකස් කරන ස්වභාවයක් මනසේ තියෙනවා. ඒකට විඥානට්ඨිතියක් කියලා කියනවා. කොතන හෝ තැනක විඥානය පිහිටලා තියෙනවා. රූප ආදී ස්කන්ධ පංචකය, නැත්නම් ඇස ආදී ආයතන වල, නැත්නම් චක්කු ආදී රූප ආදී අරමුණු වල, නැත්නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී ධාතුවක කුමන හෝ තැනක තමන්ගේ හිත පිහිටුවාගෙන තියෙන අවිද්‍යාසගතව විඥානට්ඨිතියක් වෙලා තියෙනවා. මෙන්න මේ විඥානට්ඨිතියක් වුණොතින් විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා විඥානං කියන මෙන්න මේ අන්නේ මන්නේ මඤ්ඤ ප්‍රත්‍යයට අපි ලක් වෙලා හරියටම නලකලාප සූත්‍රයේ බටමිටි දෙකේ උපමාව කියන වගේ අපි මේ දෙක එකට ගැට ගහලා සත්‍ය පුද්ගලෙක් නිර්මාණය කරගෙන ඉන්නේ. එතකොට විඥානයේ ස්වභාවය අනුව ආයතන සකස් වෙනවා. නැවත ආයතන සක්‍රිය වෙලා බාහිර බලනකොට ඊට අනුව නැවත විඥානය හට ගන්නවා. මේ දෙක එකිනෙකට චක්‍රාකාරව ගමන් කරනවා. මොකද අපට ප්‍රඥාවක් නැහැ. විඥානේ විඥානේ තැනම නිරුද්ධ වෙනවා. නාම රූප ටික නාම රූප තැනම නිරුද්ධ වෙනවා කියන අවබෝධය අපට නැහැ. අපි මේ දෙක එකිනෙකට සම්බන්ධ කරගෙන මේ යන්නේ. ඒ නිසා අපිට මුලදීම ප්‍රතිසන්දි විපාක විදියට විඥානයක් හටගත්තා. ඒ විඥානයේ මවකුසේ බැසගත්තට පස්සේ ඒ විඥානයට අනුරූපව භෞතික ස්වභාවය සක්‍රිය වෙනවා. මානසික ස්වභාවයත් අනිත් පැත්තෙන් සක්‍රිය වෙනවා. ඊට අනුරූප විදිහට නැවත විඥානේ නැවත නැවතත් සකස් වෙමින් විඥාන නාම රූප දෙක ඒ ආයතනයන්ගේ සක්‍රියතාවය අනුව දියුණුතාවය අනුව මේක සකස් කරමින් මවකුසේදීත් මවකුසෙන් බිහි වුණාට පස්සෙත් මේක චක්‍රාකාරව ගමන් කරනවා. එතකොට බුදුදහමේ මොකද කියන්නේ? මෙන්න මේ විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා විඥානං කියන මෙන්න මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් එකිනෙකට යකුම් මට්ටමේ ගෙන මේ ස්වභාවයෙන් මුදවලා විඥානේ විඥානයේ තැනම හටගෙන නිරුද්ධන ආකාරයත් නාම රූප ටික නාම රූප තැනම හටගෙන නිරුද්ධන ආකාරයටත් අපේ සිහිය නුවණ පවත්වා ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්නේ වුණාම මොකද වෙන්නේ? ජටා සූත්‍රයේ කියන සඳහන් කරන්නේ යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති ඊළඟට කියනවා පටිගං රූප සංඥාංච එත්තේ සාචිතේ ජටං කියලා. යම් කිසි දැනක නාමයක් රූපයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනව නම් ඒ වගේම පටිගියත් රූප සංඥාවක් දුරු වෙනව නම් විඥානං තිතියක් විදියට කිසිම දැනක විඥානය බැස නොගන්නවා නම් අන්න එවැනි තැනැත්තාට හැකියාව තියෙනවා. කුමක්ද? ඒ තැනැත්තාට හැකියාව තියෙනවා මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න, මේ මානසික සහ කායික සියලු දුක් ගැටළු වලින් නිදහස් වෙන්නට, මේ සංසාර චක්‍රයේ ගැටයෙන් නිදහස් වෙන්නට ඔහුට පුළුවන්කම තියෙනවා කියලා සඳහන් කරනවා. මේක සුතමේ ඥානෙ විතරයි පේනතුනේ. මේ අසා දැනගත සුතමේ ඥානය හැකිතාක් දුරට නැවත නැවතත් සිතන්නට ඕන. ඒ සිතන සිටීමට කියනවා චින්තාමේ ඥානය, චින්තාමේ ප්‍රඥා කියලා. ඇත්තටම මේක අපේ ජීවිතේ වෙන්නේ කියන එක දකින්න ඕන. ඔබ ඉතාමනුවන්ත කෙනෙක් නම්, බුද්ධිමත් කෙනෙක් නම්, ඔබ ඉක්මනටම අවිද්‍යාව දුරු කරන දක්ෂ කෙනෙක් නම්, ඔබ හැකිතාක් ඉක්මනින් දුකෙන් නිදහස් වෙන කැමති කෙනෙක් නම්, ඔබට ඉතාම ගැඹුරින් වඩන්න පුළුවන් ධර්ම කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඇතට රූපයක් පේන හැම අවස්ථාවකදීම බලන්න, තේරුම් ගන්න මේ රූපය දකින්නේ මේ වෙලාවේ මේක තේරුම් ගන්න ඇසින් නෙවෙයි, මේක තේරුම් ගන්න අවස්ථාවේදී රූපස්කන්ධයෙන් නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්නේ මන ආයතනයත් ධර්ම ආයතනයත් ඔස්සේ මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න ස්කන්ධ පංචකය පෙරපස නොවීමේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. කුමන සිතුවිල්ලක් තමන්ට ආවත් ඉදට රූපය තමයි තමන්ගේ ඉස්සරහට මැවිලා තියෙන්නේ. රූපයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. රූපයක් නැහැ කියලා විඥානවාදයට නෙමෙයි බුදුදහම යන්නේ. බුදුදහම ස්කන්ධ පංචකයක්ම පනවනවා. රූපයක් නැහැ කියන්නේ. නවතේ රූපා දිස්කන්ධ පංචකය හොත්වා සම්බුතක් උත්වාන වෙයිසටි හේතු ඇති කාලේ හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධන ස්වභාවයක් මේ අපි අත්විඳින. එහෙනම් පින්නතුනි හැම වෙලාවෙම අපි දැක්ස වෙන්න ඇසට රූපයක් දැක්කා, කනට ශබ්දයක් ඇසුවා, නාසයට ගඳ සුවඳක් වින්දා, දිවට රසයක් දැනුණා, ශරීරයට පහසක් ලැබුණා, තමා දැක්ස වෙන මේක තේරුම් ගන්න මේ ලබන අත්දැකීම රූපේ නිරුද්ධ වෙච්ච තැනක තමන් මේ මන ආයතනයෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා දකින්නට තමන් දැක්ස වෙනවා. එතකොට ඔබ කවුරු දැක්කත්, ඔබේ දරුවා දැක්කත් ඔබ දන්නවා මේ රූපස්කන්ධය කියලා පනවගෙන ඉන්න ඔබේ අභ්‍යන්තරයේ, මේ දරුවා කියලා පනවගෙන ඉන්න ඔබේ ඇතුලේ, මේ බාහිරින් දරුවෙක් නෙවෙයි, මේක තමන්ගේම සංකල්ප ටිකක් කියලා දකිනවා. එතකොට කොච්චර ලස්සන දෙයක්වත්, කොච්චර පිළිකුල් දෙයක්වත්, ඒ ලස්සනවත් පිළිකුල්වත් බාහිර තියෙන දෙයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ කයි දේශනා කළේ නතේ කාමා යාන චිත්‍රාණි ලෝකේ සංඛාපරාග උපරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි. ඒවට කියන කාම ගුණ කියලා. කාමය කියලා කියන්නේ සංඛාපරාග පුරුෂයාගේ සංකල්පයේ වශයෙන් අභ්‍යන්තරයේ ඇතිවන ස්වභාවයටයි සංකල්පවලටයි ඒ චේතනාටිවන කාමය කියලා කියන්නේ. රූපයෙන් නෙමෙයි කාමය කියලා කියන්නේ. සමහරවිට ඉති හටගන්න මේ එකලෙස නේ. සිතේ අභ්‍යන්තරයෙන් ඇතිවන චේතනා ඒ තෘෂ්ණාදී තණ්හාදී අකුසල විතරක වලට කාමය කියලා කියන්නේ. බාහිර දේවල් අපි පනව ගන්නකොට පනවගන්නේ ඇත්තනම් අපේ මනස පැත්තෙන්. ඇයි එකට හේතුව ඒ බාහිර කිසිම දෙයක් අපට වර්තමානයේ තුල හඳුනා ගන්න බැරි කම. අපි නිතරම හඳුනා ගන්න නිරුද්ධ වෙච්ච රූපය. ඊටම සරල උදාහරණයක් කියනවා නම් අපි අහසේ තියෙන ග්‍රහලෝකයක් දිහා බලනකොට අපිට පේන ලස්සන තාරකාවක් කියලා. රාත්‍රී කාලේ අහස කරවලේ තියෙන ලස්සන තාරකා වගේ පේනවා. අපි අනිත් ඈත් දෙකේ එළියට වෙන තාරකාවක් කියලා බලනවා. ඇතැම්මිට ළඟම තියෙන පෘථිවියට සමීපයේ තියෙන අන්ධකාරු වාදී නැත්නම් සිගුරු වාදී ග්‍රහයක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඇතැම්මිට ඊටත් වඩා පොඩි තරුවක් විදිහට පේන්න පුළුවන් දෙයක්. නමුත් ඒ පොඩි තරුවක් වශයෙන් පේන ගැතැම්මිට තාරකාවක් නෙවෙයි පෙන්වතුනි. ඒක ඇතැම්මිට සෞර ග්‍රහ මණ්ඩලයක් වෙන්න පුළුවන්. ඇතැම්මිට සෞර ග්‍රහ මණ්ඩලයකුත් නෙවෙයි. ඒක ඇතැම්මිට මන්දාකිනියක් ගැලැක්සියක් වෙන්න පුළුවන් එක. සෞර ග්‍රහ මණ්ඩල දහස් ගාන මිලියන ගානක් තියෙන මිලියන ගානකින් එකට හැදෙච්ච සෞර ග්‍රහ මණ්ඩලයක් ඇතැම්මිට මේ පේන්නේ මන්දාකිනියක් පේන්නේ. පින්නතුනි සමහර මන්දාකිනි වල ඉඳලා සමහර ගැලැක්සීස් වල ඉඳලා පෘථිවියට ආලෝකය එන්න කොච්චර කල යනවද? ආලෝක වර්ෂ වලින් නැත්නම් එක තත්පරයකට සැතපුම් 186,000 වේගෙන් ඇවිල්ලා එක තත්පරයකට ඒ තත්පර විනාඩි වලින් වැඩි කරලා හැඩෙන් වැඩි කරලා නැවත ආයි 24න් දවසට වැඩි කරලා පැය වලින් නැවත ඒකයි 30න් වැඩි කරලා නැවත 12න් වැඩි කරලා මෙන්න මේ වගේ වෙන ගානට කියන ආලෝක වර්ෂයක් කියලා දුර ප්‍රමාණය. ඇතැම් විට පින්නතුනි සමහර ගැලැක්සීස් වල ඉඳලා පෘථිවියට ආලෝකය එන්න අවුරුදු 10 යන ඒවා තියෙනවා. අවුරුදු 100, අවුරුදු 1000, අවුරුදු 1000, අවුරුදු මිලියන යන සමහර සමහර ගැලැක්සීස් තියෙනවා. අපේ ඇසට මේ මොහොතේ අපි එළියට ඇවිල්ලා අහසේ බලන තාරකාවේ ඒ ආලෝකය ඇවිල්ලා තියෙන්නේ සමහරට මීට අවුරුදු 100කට කලින්. මේට අවුරුදු 100කට කලින් ආපු ආලෝකය තමයි දැන් අපට පේන්නේ. දැන් ආලෝකය අපි දිහා බලන්නේ. එතැන්ෙමිට මේ මොහොතේ අපට ඒක පේනකොට ඒ මන්දාකිනිය, ඒ ගැලැක්සිය විනාශ වෙලා අවුරුදු දහස් ගාණක්, එතැන්ෙමිට අවුරුදු ලක්ෂ ගාණක් ගත වෙච්ච ගැලැක්සියක් තමයි දැන් අපට පේන්නේ. පින්නතුනි, ඒ ආලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈත දින ගැලැක්සියයි ඔබේ ඉදිරි පිට ඇස් ඉදිරි පිට මේ මොහොතේ පේන රූපය අතර වෙනසක් නැහැ. ඇයි එහෙම කියන්නේ? ඒ ඈත පේන ග්‍රහලෝකයක් ඔබ අතීත අත්දැකීම අපිට දකින්නේ මේ ඔබේ ඉස්සරහා පේන මේ සිවුරක් දරාගෙන ඉන පුද්ගලයාත් ඔබ අත්විඳින්නේ, ඔබ හඳුනාගන්නේ, තේරුම් ගන්නෙත් නිරුද්ධ වෙච්ච රූපයක් මනෝවිඤ්ඤාණයක් විදියට. ඔබේ දරුවා කියලා ඔබ දරුවගේ හිසට ගන්නකොට ඔබ සතර මහා බෝධ රූප ස්පර්ශ කළා. ඔබ දරුවා කියලා හඳුනා ගන්නවට හඳුනා ගන්න මන ඇතනේ. කවදාහවත් ඔබට දරුවේ කට ගන්න බෑ. කවදාහවත් ඔබට දරුවෙගේ අඩක් අහන්න බෑ. ඔබට කවදාවත් වර්තමාන රසයක් භුක්ති විඳින්න බෑ. රසයක් නැහැ කියනම නෙවෙයි, රසය මේ ස්කන්ධ ආසාදී ආයතන වලට ස්පර්ශ නොවෙනවා කියලා කියනෝ නෙවෙයි මේ. ඒවා පටිගයක් තියෙනවා. නමුත් මේ පටිගය අපි හඳුනා ගන්නකොට, තේරුම් ගන්නකොට ඒකේ මුල් ස්වභාවයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි තේරුම් ගන්නේ අපේ මනස. පින්නතුනි මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් මෙන්න මේක තමයි අපිට නැවත නැවතත් හිතන තියෙන්නේ. මේක තමයි අපේ චින්තාමය ප්‍රඥාව වෙන්නට ඕන. මෙන්න මෙතෙන් තමයි අපි ශ්‍රද්ධා වැඩි කර ගන්නට ඕන. සද්ධාති තථාගතස්ස බෝධිය කියන්නේ මෙන්න මෙතෙන්ට තථාගතයන් වහන්සේගේ අවබෝධයට අපි විශ්වාසය තියනවා කියලා කියන්නේ ශ්‍රද්ධා වැඩි කර ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ද පින්නදුනේ ශ්‍රද්ධා වැඩි කර ගත්තොත් ඒ වැඩි කර ගන්න ශ්‍රද්ධාව නිකන් ශ්‍රද්ධාවක් වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව ගැන සඳහන් වන්නේ මේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා ගිහිල්ලා ඒක ඉතාම ප්‍රබල තමන්ගේ දැඩි වීරියක් ජවයක් සම්මා වායාම ඇති වෙල මුළු ජීවිත පරිත්‍යාගයෙන් මේ අසහා දැනගත්තු දේ යථාර්ථයක් බවට පත් කර ගන්න ඕන කියන දැඩි උනන්දුවක් ඇති වෙනවා. මේක තමන්ගේ ජීවිතයේ උපරිම පරමාර්ථය බවට ගෝල් එක බවට පත් වෙනවා. මේක තමයි සිහිනේ බලපත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ හේතුව? මේ යථාර්ථයට අපි ප්‍රවේශ නොවුනොතින්, මේ යථාර්ථය අපි අත් නොවිඳුතින්, හෙට දවසේ ඉන සියලුම දුක් ටික විඳිනට අවශ්‍ය කරන කඳුළු ටිකට ආහාර ටික තමයි අද ඔබ දවල් කෑම කියලා ගත්තේ. ඔබ අද දවල් ඉතාම රසවත් කියලා කෑම ගත්තේ මොකටද? හෙට උදේ ඔබගේ ළඟම ඥාතියාගේ විවෝමේ වෙන දුක් වලට කඳුළු ටික හලන්න. ඒ කඳුළු ටික අයව එකතු කරගෙන ඉන්න. අන්න ඒ කඳුළු ටික අපේ දැසින් පිසලන්නටයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්ප දානක් ඇස් ඉස් මස්සේ දන් දීලා උන්වහන්සේ අපගෙන හඬල තියෙදී වැළපිල තියෙදී අපි අඬන්න තියෙන සියලුම දේවල් අපි පරිත්‍යාග කරන්න තියෙන සියලුම දේවල් උන්වහන්සේ අපගෙන පරිත්‍යාග කරන්න තියෙනවා අපිට ඇස් ඉස් මස්සේ දන් දෙනවත් දරුවන් දන් දෙනවත් ස්වාමි භාර්යාවන් දන් දෙනවත් අපට අවශ්‍යතාවයක් නැහැ බිනතු අපිට බුදු වෙනවා නම් ඒක කරන්න අවශ්‍යයි නමුත් අපි ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින හැටියට අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අපට අවශ්‍ය වන්නේ මෙන්න මෙතන ශ්‍රද්ධාව වැඩි කරගෙන අන්න ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ අපව මේ කළා වූ මේ අප්‍රතිහත කැපවීමට උන්වහන්සේට කල හැකි ඉහෙළම පරිත්‍යාගය ඉහෙළම කෘතඥතාවය ප්‍රතිපකාරය කළමුණ සැලකීම වන්නේ මෙන්න මේ යථාර්ථයට තමන්ගේ හිත තියලා මේ දේ නැවත නැවතත් සිතමින් මෙන්න මේ දේ හැම මොහොතෙම සිතන විදියට තමන්ගේ ජීවිතය මේ ඔස්සේ කැප කිරීම. මෙන්න මේ කැප කරන වැඩ පිළිවෙලට තමයි කියන්නේ සතර සතිපට්ඨානය කියලා. මේ අසා දැන ගැනීම සුතමේ ඥාණයෙන් කරලා ඒක තවදුරටත් නිතර නිතර සිතමින් චින්තාමය ප්‍රඥාව දිනු කරගනිමින් භාවනාමය ප්‍රඥා නැවති වැඩපීම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකායනෝ අයම් විච්ඡවේ මග්ගෝ සද්ධානං විසුද්ධියා සෝක පරිද්ධානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥාය සාධිගමාය නිබ්බානං සච්චිකිරියාය ආදි වශයෙන් දක්වල තියෙන්නේ. සත්‍යංගයේ පිරිසුදුභාවය සඳහා සෝක පරිද්ධයන් දුරු කිරීම සඳහා දුක් දෝමනස් ඉක්මවීම සඳහා ඥාන ලැබීම සඳහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා කල හැකි කල යුතු ඒකායන ප්‍රධානතම මාර්ග දේශ දේශනා කළේ සතර සතිපට්ඨානයි. අන්‍ය සතර සතිපට්ඨානය තුළ ඉන්නකොට අනේ සියලුම බෝධිපාරමිතා ධර්ම වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඍද්ධිපාද, ඊළඟ පංචේන්ද්‍රිය, බලධර්ම, සත්බොජ්ජංග, ආරසක මාර්ග මේ සියල්ලම සම්පූර්ණ කරමින් විද්‍යා විමුක්තිය කරා යන මේ ගමන් මගෙහි සියලුම ගුණරුවන් මුතු මිනිබඳු මේ බෝධිපාරමිතා ධර්මයන් වර්ධනය වෙන්නේ මේ සතර සතිපට්ඨාන නැමැති භූමිය තුළ අපි වාසය කරනවා. ඒ මොකද්ද? ඒ තමයි කායේ කාණුපස්සේ විහෙරති. මේ කයෙහි කයano බලමින් වාසය කරන්නේ. ආස්වාද ප්‍රසන්න කරනකොට නාසය ආශ්‍රිතව සිත තියාගනිමින් උස්මයිහෙට ගන්නකොට උස්මයිහෙට ගන්නවා පහරට ගන්නකොට පහරට ගන්න බව දැනෙමින් ස්වාභාවික සිදුවන මේ උස්ම ගැනීම පිළිගැනීම ගැන සිහි පිටුවා ගන්න. මේ තුලින් ටික ටික සංසිත සමාධිමත් වෙනකොට අඥාතනවා කාය කාර්යපස්සේ මෙහෙරති. අපේ අභ්‍යන්තර කයත් මේ ස්වභාවයක් බාහිර කයත් මේ ස්වභාවයක් මොකද්ද? අත්තිකාරයෝති වා මනස සති පච්චපටිතා හෝති. කයක් කියලා දෙයක් තියෙනවා. ආහාරයෙන් හටගත්තු කයක් කියලා දෙයක් තියෙනවා. නමුත් තිබට මේක නිත්‍ය දෙයක් නෙවෙයි. මේක ආත්ම දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියන එක තේරෙනවා. ආහාරය නිසා මේ කය හටගන්නවා. ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධන කයක් කියන එක මේක දකිනවා. සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියලා දකිනවා. මේ රූපය පිළිබඳව තමාගේ රූපය ගැනවත් බාහිර රූපය ගැනවත් සත්පුද්ගල සංඥාවෙන් සිත බැස ගන්න ගතිය විඥානක් ඉදියන් කර ගැනීම ටිකෙන් ටික උවෙතින් දුර වෙලා යනවා. ආස්වාසයෙන් පටන් ගන්න මේ ගමන් මඟ ඊට පස්සේ ඉරියාපත පබ්බේ කියලා අපේ සතර ඉරියව්ව හිටගෙන සිටීම, ඇවිදීම, ඉඳගෙන සිටීම, සැතපීම කියන මේ සතර ඉරියව්වේ හැසිරෙන කොටත් තමයි සිත වර්තමාන අරමුණේ තියාගෙන මේ ක්‍රියාවලිය දැස් දකින්නවා. මේක සත්‍ය පුද්ගලයේ කරන දෙයක් නෙවෙයි. ඇතුලෙන් ආත්මයක් විසින් මෙහෙවන දෙයක් නෙවෙයි. මේක විඥාන පාදකව හේතුඵල දහමින් ක්‍රියාත්මක වන ආහාරයේ ප්‍රතිඵලයක් කියන එක දකින්නවා. මේ විදිහට ගිහිල්ලා සම්පජඤ්ඤ පබ්බේදී ගතේටි තේනිසින්නේ සුත්තේ ඥාගිතේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් තමා උදෑසන අවදිත්‍රි මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යාම මොහොත දක්වා සිදුවන සියලුම දේවල් පිළිබඳව අවධානයෙන් සතිමත් බවින් වාසය කර ඒ ඒ කාර්යය ඒ ඒ ක්‍රියාවලිය සිද්ධ කරනකොට නිතරම ශරීරය ගැන අවධානයෙන් ඉන්නේ. ඉනිමින් දකින්න මේ ශරීරය කියන්නේ ආහාරයේ ප්‍රතිඵලයක් මේක. ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදයෙන් තමයි මේ රූප සමුදය හටගත්තේ. ආහාර නිරෝධ රූප නිරෝධෝ. ආහාරය නිරුද්ධ වීම මේක නිරුද්ධන් දෙයක් කියලා දකින්නකිනෝ. තමගේ ශරීරයත් මෙහෙමයි. පින ශරීරයත් මෙහෙමයි කියලා දකින්නවා. ඒ කිසිම දෙයක් සත්පුද්ගල සංඥාවෙන් ගන්නෙ නැහැ. කයක් කියලා දෙයක් තියෙනවා. නමුත් ඒක සත්වයේ පුද්ගලෙක් නෙවෙයි කියලා දකිනවා. මේ විදිහට පින තුනේ ධාතු මනසිකාරය විදිහට අපේ ශරීරයේ තියෙන පඩ ව්‍යාපෘ තේජෝ වායෝ හතර ගැනත් මේ වගේ බලනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් නව සීවතික විදිහට නැත්නම් මරණයෙන් පස්සේ මේ ශරීරය ඇති වෙන ස්වභාවයන් ගැන උද්දමාදක මිනීලකාදී අවස්ථා අට්ටික සංඥාව දක්වා ඒ ශරීරය ටික ටික වෙනස් වෙන යන ආකාරය මේ හැම තැනකදීම මේ ශරීරය ඇති වෙන ස්වභාවය සත්‍ය පුද්ගලික ක්‍රියාකාරීත්වයක් නෙවෙයි මේක ආහාරය ඇතුළු මේ හේතුවල දහමේ ප්‍රතිඵලයක් කියලා දකිනවා දකින දකිනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා කවරින් කාරා හරි පිළිසින දැනගන්නවා අසුබේ සුභ සංඥාව දුර වෙනවා රූපස්කන්ධය ප්‍රකට කරගන්න කොමන රූපයක් දැක්කත් සජීවී ජීවත් වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් මේ හැම දෙයකම තියෙන ස්වභාවය උදගෙනවා මේ ධාතු මාත්‍රයක් විතරයි නේද කියලා දැකලා ඔහු එහි උපේක්ෂාවට පත් වෙනවා ඊළඟට ඔහු කාය රසනාවෙන් නොනවති තවදුරටත් ඔහුගේ සීහාන වන දිනු වෙනවා වේදනාසු වේදනා පස්සේ විහෙරදී ඔහුගේ ඇස කන ආදී මේ ආයතන ඔස්සේ හටගන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා නැත්තං සාමිස සුඛ නිරාමිස සුඛ සාමිස දුක් නිරාමිස දුක් සාමික අදුක්කම සුඛ නිරාමිස අදුක්කම සුඛ ආදී වශයෙන් සාමිස කියන්නේ මේ ලෝකයේ තුර විඳින සැප දුක් උපේක්ෂා නිරාමිස කියන්නේ මේ දුකෙන් නිදහස් වීමේදී ඇතිවන සැප දුක් උපේක්ෂා ආදී වේදනා මේ සියලුම සැප දුක් උපේක්ෂා වේදනා පිළිබඳව තෝ දකිනවා වේදනාව කියන්නේ නිත්‍ය ආත්ම දෙයක් නෙවෙයි. මේක ස්පර්ශයෙන් හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා ධර්මකාරයක් කියලා දකිනවා. දකින දකින අර වේදනාව තුළ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. වේදනාව තුළ උඩ විඥානක්තියක් හටගන්නේ නැහැ. උඩ ශරීරේ වේදනාව දැනෙනවා. හැබැයි උඩ දැනෙන්නේ ශරීරේ වේදනාව නෙවෙයි. ਉਹ දකින මේක තේරුම් ගන්නකොට ਉਹ තේරුම් ගන්නේ ඒකත් මන ආයතනය කියලා දකිනවා. ඊළඟ චිත්තේ චිත්තාන පස්සේ විහෙරති සිතේ සිතානව බරනවා. රාග ද්වේෂ මෝහ විරාග වීත දෝෂ වීත මෝහ වීත දෝෂ. ඒ වගේම සංකිට්ත විකිට්ත මහගත මහගත සෞතර අනුත්තර විමුත් අයුමුත් මේ ආදි වශයෙන් සිතේ විවිධ අවස්ථාවල ස්වභාවයේ ඒ අවස්ථාවට තේරුම් ගන්න. ඒ විඥානයත් නිකන් හට ගන්න දෙයක් නෙවෙයි. ඒ වගේම මේ සත්පුද්ගල සංඥාන් හට ගන්න දෙයක්වත් නෙවෙයි. නාම රූප පත්‍ය විඥාන. නාම රූප නිසා මේ විඥානේ හටගත්තේ. නාම රූප නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙනවා. ඒ වගේම විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා කියන පැත්තට ඔහු මේ ආරෝහණ අවරෝහණ පරිපාටියම තේරුම් අරමින් විඥානේ තේරුම් ගන්නවා. විඥානේ තේරුම් ගන්න තේරුම් ගන්න විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා. විඥාන ආහාරය පිළිසින් දැන ගන්නවා. ඒ විතරක් නෙවෙයි අනිත්‍ය දිට්ඨි සංඥාවට එකින් එක දුර වෙලා යනවා. එතකොට විඥානයවත් තම අනිත්‍ය සබාත්ම වශයෙන් ගන්නෙ නෑ. විඥානේ නොනවතියෝ ඊට පස්සේ චේතනා ගැන ඔහු සංස්කාර පිළිබඳවත් ඔහු අවධානයෙන් ඉන්නවා. කුසල අකුසල දෙකම පිළිබඳව සංස්කාර හට ගන්න ආකාරය ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විවිධ ආකාරයෙන් අකුසල චේතනා ඇති වෙන ආකාරය ඒ වගේම තමන්ට බොජ්ජංග ආදී ධර්මතා වැඩෙන ආකාරය ආරසනික මාර්ගය වැඩෙන ආකාරය චතුරාර්ය සත්‍ය පිරිසිදු කරන ආකාරය මේ සියලුම දේවල් මේ තැනත්තා පිරිසිදු දකිමින් ඔව් චේතනා පිටවද දැන් අවබෝධයෙන් ඉන්නේ. ඔබට කාම ඡන්ද ආදී නීවර දෙනකොට ඒ නීවරණ ස්වභාවය දැන් හොඳට හොදන්නවා. දැන් කාම ඡන්දයක් තියෙනවා නම් තියෙනවා කියලා දන්නවා. නැත්නම් නැහැ කියලා දන්නවා. හටගත්තු නීවරණේ දුර්විමන් දන්නවා. දුර්වේච නීවරණේ නැවත නූපදීමන් දන්නවා. දැන් ඔහු පංච නීවරණ උට කැමැති විදියට ඔහු දැන් පාලනය කරනවා. එතින් නොනවති ඔහු හැම මොහොතෙම හටගන්නේ ස්කන්ධ පංචකය කියලා දකිනවා. හැම මොහොතෙම අපේ ඉදිරියේ රූපයක් බලාගෙන හිටියද ඒ රූපේ පිටුපස්සේ තියෙන සෙවණැල්ල තමයි ඒකේ පිටුපස්ස රංගපාන සැකිල්ල තමයි ස්කන්ධ පංචකය. රූපයක් දැක්කා ශබ්දයක් ඇහුවත් මේ හැම දෙයකම පිටුපස්සේ තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒක මොළදී පිරිසුද්දයක් විදිහට හට ගන්නවා. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නොදන්නා නිසා ඒකම පංච පස්කන්ධය බවට පත් කරගෙන නැවත අපි මේ ස්කන්ධ පංචකෙද හිත බැසගෙන ඉන්නවා. ඇත්තෙම ආවර්ජනය කිරීමම නෙවෙයි අපි අවිද්‍යාසගත බලනත් එක්කම මේ සියලක් සිදෙලා තියෙනවා. ඇතැම් විට අපට රාගය ද්වේෂයක් නැති වුණත් ඇතැම් විට අපි මෝහයෙන් ඉන්නේ. බාහිර දෙයක් තියෙනවා කියලා දැක්කත් ඇති. ඇතැම් විට කෙනෙකුට කියන්න පුළුවන් මං කිසිම දෙයක ආසාවක් නැහැ මං හරිම උපේක්ෂා සාගරයක ඉන්නේ කියලා. නමුත් වෙනතුනේ මේ ලෝකයේ තුල තියෙන උපේක්ෂාව. ඒකට කියන උපාද නිරෝධය කියලා. නමුත් බුදුදහමෙන් දේශනා කරන උපේක්ෂාව අනුපාද නිරෝධයට දේශනා කරන උද්‍යප්පේ ඥානය අරමුණු කරගෙන නැත්තං චලංග උපේක්ෂාව පාදක කරගෙන තියෙන උපේක්ෂාවක්. ඒ කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයෙන්ම නිවන පුද්ගලෙක් වඩපත් කිරීමෙන් ඇතිවන ඒ උපේක්ෂාව. තමයි ඒ කරුණුක්වත් වෙන්නේ අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව නිසා තමයි මේ ලෝකයක් නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙච්ච ලෝකයට ඇලින් ගැටින් දෙක ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක ඇලෙනවා ගැටෙනවා නැත්තම් මුලාවටපත් වෙනවා. මුලාවටපත් වෙල කෙටි ඉන්න කෙනෙක් හැටමඩ කියන්න පුළුවන් මට කිසිම දෙයක ආසාවක් නැහැ කියලා. හැබැයි මේ මොහොතේ නැති වෙන්න පුළුවන් ඕනෑම මොහොතකදී යාලගෙන අපි යනවා. දැන් බලන්න අපේ ගෙදර වත්තේ තියෙනවා නම් දිරපුලිය කොටයක් තියෙනවා නම් සත්තුත් වහලා අපේ සිදු වෙච්ච ලිය කොටයක් ගෙදර වත්තේ තියෙනවා නම් අපි කියයි ඕකට තමන් ආසා නැහැ කියලා නේ. හැබැයි බලන්න පින්නකින් අපි ගඟක ගහගෙන යනකොට ඒ ගඟයිනේ තියෙන මේ කොටය නම් ඒදර මොකද වෙන්නේ? ඔව් මේකයි. දැන් දැනට අපි ඒ දෙස නොබලවත් ඉන්න අපි එදාට මේ අර කොටය අත් දෙකෙම බදා ගන්න. මේක තමයි පේනතර ජීවිතය අර්ථය. අද අපි ආසා කියලා නම් හිටියට ගිනි දැල්ලකට අද අපි ආසා නොකරන්න පුළුවන්. මරණ ආසන්න මොහොතේ අපේ මනසට ලක්වන ගිනි දැල්ලක් එදාට අපි අකමැති වෙන්නේ නැහැ. එදාට අපි ගිනි දැල්ලට කැමති වෙනවා. ඒ ගින්න දැල්ලත් එක්ක ඉපදෙන ලෝකය පිළිබඳව තීරණ ඊට පස්සේ අපිට ගන්න වෙනවා. එදාට අපි දක්ෂ නොවනොතින් මේ දකින ගින්න දැල්ල ඇත්ත ගින්න දැල්ලක් නෙවෙයි. මේක නිරුද්ධ වෙච්ච දෙයක් මම මේ මන ආයතනෙන් ධර්ම ආයතනෙන් දකින්නේ. මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා දකින විදිහට අපි මානසිකව කරගෙන නොසිටියොත්ින් එදාට අපි ඒ ගින්න දැල්ල ඔස්සේ අපායට හෝ නැත්තම් එදාට අපිට වෙන මල්මාලා ඔස්සේ දිවි ලෝකයට හෝ නැත්තම් අපි කරපු දාන ආදී පින්දහමක් ඔස්සේ නැවත මනුස්ස ලෝකෙට හෝ නැවත ප්‍රතිසන්දිය ගන්නට පුළුවන් හේතු ටිකයි දැන් මේ සකස් කරමින් ඉන්නේ. අන්නේ අවස්ථාවට විඥානය පස නොගන්න විදියට දැන් දැන්ම මනස පුහුණු කරන්නයි අපි මේ සතර සතිපට්ඨාන තුල වාසය කරන්නේ. මෙන්න මේ තුලින් අවසාන වශයෙන් අපිට තියෙන්නේ එක පැත්තකින් අපි සතිය තුල වාසය කරන සිහියෙන් ඒ සතිය තුල වාසය කිරීම සඳහන් කරන්නේ හරියට ගොවියෙක් එක අතකින් ගොයම් පිට අතර ගන්න වගේ කියලා. කාය කායනුපස්සී විහෙරති, වේදනා වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියපු විදියට සතිපට්ඨානය කියන්නේ මේක. සිහිය පිහිටුවා ගැනීම සති එක අතකින් අර ගොයම් පිට අල්ල ගැනීම. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? අනිත් දෑකැත්තෙන් ගොයන් ටික කපනවා වගේ වැඩක්. ඒකට තමයි සම්පයන්නේ කියන්නේ. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඒකට තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියන්නේ. ඒ සිතෙන් කරගෙන හැම මොහොතම අපි දකින්නේ මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධන ආකාරය අපි දකින්න දැක්සෙ. අනිච්ඡාවද සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංගෝප සමෝසෝ. සියලු සංස්කාරයන් හටගෙන නිරුද්ධ වෙනවා. අන්නේ හටගෙන නිරුද්ධ වීම දකින්න කෙනා තමයි උස වෙනපත් වෙන්නේ. හටගෙන නිරුද්ධ වීම මේ මොහොතේත් වෙනවා. හටගෙන නිරුද්ධුනා කියලා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා කියන බව නුවණින් දකින්න කෙනයි උපසමයටපත් වෙන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ. සමයට උපසමයේ කියන්නේ ඒකෙන් සැනසීමට නැත්තම් සංයමයටපත් වීම කියන එක. ඒකෙන් අවබෝධයටපත් වීම කියන එක. ඒකේ උපසමයටපත් වීම තමයි සැපය කියලා කියන්නේ. මේ හටගෙන නිරුද්ධ වීම කියන දේ නුවණින් දැකීමයි, ඒකේ ඉතුරු නැතුවම නිරුද්ධ වීම සමුදේ දැකීමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය සැපද කියලා දේශනා කළේ. අපි මේ නිරුද්ධ වෙච්ච දේ යම් කිසි දෙයක් ඇතැයි කියලා ගත්තනම්, පොඩ්ඩක් හරි අපි නිමිති ගත්තනම්, අපි ඒක නිමිත්තක් වශයෙන් ගන්නවා, ඒක හරවද්දයක් වශයෙන් ගන්නවා, ඒක ඇති දෙයක් වශයෙන් ගන්නවා. ඒක අපි හරියට නොනින් දැක්වතින් ඒක ශුන්‍ය වශයෙන් දකිනවා, ඒක අනිමිත්ත වශයෙන් දකිනවා, ඒක අප්‍රණීත වශයෙන්, ඒක ප්‍රණීත වශයෙන් ගන්නේ නැහැ. අපි මේක නුවණින් නොසිතියොත් මොකද වෙන්නේ? අභිනන්දති, අභිවදති, අජෝසාය තිටති. අභිවදති කියන්නේ මේ ගැන අපි ගුණ කියනවා. අභිනන්දති සතුට වෙනවා. අජෝසාය තිටති එහි සිත පිහිටවනවා. මේක නුවණින් දකින කෙනා න අභිනන්දති සතුට වෙන්නේ නැහැ ඒකේ. නැ අභිවදති සතුටෙන් ඒ ගැන කතා කරන්නේ නැහැ. න අජෝසාය තිටති එහි සිත පිහිටුවා ගන්නෙ නෑ. පින්නතුනි මෙන්න මේක හැකි තාක් දුරට අපට ජීවිතේ පුහුණු කරන්න පුළුවන් නම් මේ සතර සතිපට්ඨාන ඔස්සේ මෙන්න මේක තමයි නිවෙන සැනසෙන මාවත ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යම් කිසි වෙලාවක අපි මේ සතර සතිපට්ඨානය තුළ මේ අවබෝධය සමගම අපි වාසය කරනවා නම් ඒ අපි බුදුරජාණන් වහන්සේගේ සේවනයේ වාසය කිරීමක් හා සමානයි. යම් කිසි වෙලාවක අපි මේ අවබෝධයෙන් මේ සිහියෙන් නුනින් බැහැරුණා නම් ඒ බැහැර වෙන හැම අවස්ථාවකදීම අපි ඉන්නේ මායාවේ සෙවණේ. යම් කිසි අවස්ථාවක අපි මේ සතර සතිපට්ඨාන තුල ඉන්නවා නම් එදාට අපට මායාවට කිසිවක් අපේ ජීවිතේ හානියක් කරන්න පුළුවන් කමක් නැහැ. මායාවේ විෂයපතෙන් අපි නිදහස් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයේ නැමැති සමාගයේ පියාගේ විශේෂයි, පিত্র විශේෂයි, යාලි යාලි වාසය කරන්න. මෙන්න මේ වාසස්ථානය නිජ බිමක් බවට පත් කරගන්න. ඒක තමයි සදාකල්ලිම වාසය කරන ස්ථානය බවට පත් කර ගැනීම. ඒක උනන්දු වෙයි. ඇතැමිට අපිට මේක බොහොමයි කාලෙ දිගට මෙන්න බැරි වෙන්න පුළුවන්. ටික වෙලාවක් යනවා, ඒ මාර්ගේ පැත්තට යනවා, යනවා, එහෙම තමයි ඉන්නේ. නමුත් එහෙම ඉඳලා තමයි දක්ෂ වෙන්න ඕන. පොහොයට බණහන වෙලා විතරක් නෙවෙයි, භාවනා කරන්න විතරක් නෙවෙයි, තමා අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම මෙන්න මේ තත්ත්වයේ තීරුම් අරගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානය තුල අපට වාසය කරන්න පුළුවන් නම් එපමණට අපි මේ දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතනත්තා බාහිර රූපයක් තුරෝ හිත බැසගන්නේ. ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලාවත්, බාහිර රූපයක් හඳුනා ගන්න නැහැ කියලාවත්, බාහිර රූපයක් නොබල ඉන්නවා කියන කතාව නෙමෙයි කියන්නේ. බාහිර රූපයක් නොබල හිටියට කෙලෙස් ටිකෙන් දුර වෙන්න බෑ අපිට. බාහිර රූපයක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ස්පර්ශ නොකරන විදියට සිහින් හානුවණින් වාසය කරන්නයි බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළේ. මෙන්න මේ තුන අපි වාසය කරන දක්ෂ නොවතින් එදාට අපි බාහිර රූපිනුත් ඉදහස් වෙනවා. බාහිර රූපයෙන් විතරක් නෙවෙයි විඥානයේ පැත්තට ඇවිල්ලා, ඔව් විඥානයවත් නිත්‍ය ආත්ම කරගෙන නැහැ. ඒ විඥානයත් නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කිය විදියට නාම රූප නිසා විඥාන හටගත්තා විඥාන නිසා නැවත නාම රූපය හටගන්නවා කියන මේ දෙකත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් අරගෙන ඒ විඥාන නාම රූප දෙක එකට ගැට නොගහන විදියට අර කිංසුකෝම සූත්‍රය දක්වපු විදියට සමත විදර්ශනා නැමැති දූත යුවල ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාර්ගයේ දෙසයින් මාර්ග ඔස්සේ සිහිය නැමැති දොරටුවෙන් ඇතුළු වෙලා සතරමහා භූත රූප නැමැති සතරමන් හන්දියේ ඉන්න විඥානය නැමැති නගර හිමියන්ට මේ පණිවිඩය දීලා ඇසින් දකින රූපය දැකලා ඒ සිද්ධිය අතට දීලා ඒ ආපු මාර්ගයෙන්ම ඔහු නික්මලා යනවා. දිත්තේ දිට්ඨමත් දන් කියන්නේ මේකයි. දැකපු දේ දැකීම මාත්‍රයක් කියන්නේ මේකයි. දැකපු දේ අහන්න පුළුවන්, දැකපු දේ රස විඳින්න පුළුවන්, දැකපු දේ අල්ලන්න පුළුවන් කියලා අනිත් ආයතනෙට ගැට ගන්නෑ ඔහු. සුතේ සුතමත් නම් යමක් ඇහුවනම් අහන දේ එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. තමා තේරුම් ගන්න මනසින් කියලා දකිනවා. මුතේ මුතමත් නම් නාසයේ දිව ශරීරය කියලා මේ ආයතන වලින් හට ගන්න දේ දැනගත්තු දේ දැනගත්තු මාත්‍රයක් කියලා දකිනවා. විඤ්ඤාතේ විඤ්ඤාණමත් නම් සිතින් යම දැනගත්තා නම් ඒක එතනම නිරුද්ධ වෙනා කියලා දකිනවා. මෙන්න මේක තමයි ඊළම ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණ බවටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට සුභක පුද්ගලයෙක් ආවනම් ඊළම ප්‍රඥාවන්ත කෙනෙක් ආවනම් මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඉක්මනින්ම ප්‍රඥාවන් ලැබුවු විමුක්තිය ලැබුව කෙනා කවුද? ඒ තමයි බාහ්‍ය දාරුතිරිය. බාහ්‍ය දාරුතිරියට දේශනා කළේ මෙන්න මේ අනුශාසනාව. දෙට්ටේ දෙට්ට මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන කාරණය. ඒතර මෙන්න මේ දර්ශනය එක එක ආකාරයෙන් එක එක පුද්ගලයාට දේශනා කළා තියෙනවා. මේ දේශනා කරන්නේ පරිසම්පාදී විදංගවලින්. සතරේදී පොදු පුරුදු පුහුණු කරලා ඒ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු නිසා ඒකට ශනිකව මේ අවබෝධය ලැබුණේ. ඒතර විවිධ ශ්‍රාවකයන්ට විවිධ ආකාරයෙන් මේ දේශනා බුදුහම දේශනා කළා. පස්සක මහණුට මේ දේශනාව කළේ යම් කිසි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා. ඒ වගේම ආනන්ද පිටක සිටුමා වැණියට දේශනා කළා විඥාන කිතියක් කරගන්න එපා මේ රූප ශබ්ද ආදී කියලා. අස්තජහාඳුරෝ උපදිෂ්ඨ පරිප්‍රාණයකට දේශනා කළේ යේ ධම්මා හේතුපබවාදී සංහේතුන් තථාගතවාහ තේ සංචේය නිරෝධෝ යවනනි මහා සමනෝ කියලා දේශනා කරේ මේ අනුශාසනාවමයි. අවිද්‍යා පත්‍ය සංඛාර ආදී වශයෙන් ජරා මරණ දක්වා ඒ කරුණ විතර දේශනා කරන්නේ මේ පටිසම්පාදයමයි. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා දේශනා කළේ මේ පටිසම්පාදයමයි. සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ ධම්මා අනත්තා කියලා දේශනා කළේ මේ අනුශාසනාවමයි. අනිච්චව සංඛාරා උපාදවයි ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති කියලා දේශනා කළේ මේ දේශනාම වෙනත් වචන වලින්. ඒ වගේම චක්කු අනිච්චං, ඒ වගේම රූපං අනිච්චං ආදී වශයෙන් ඉන්ද්‍රිය වල සම්බන්ධ කළ දේශනා කළේ මේ පරිසම්පාද න්‍යායමයි පිනතුළු. ඉති ඉමස්මින් සති දන් හෝති, ඉමස්මින් අසති දන් හෝති කියලා දේශනා කළේ මේ දේශනාවමයි. බුදුරජාණන් වහන්සේ කලින් දේශනා කළ තිබේක දෙවියෙකුට ඒ දේවියා බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑඩ පස්සේ ඔහු ඇවිල්ලා නැවත මේක බුදුහාඳුරන්ගේ දේහය ඉදිරිපිට දේශනා කළා, සත්‍යඥාන කළා. ඇත්තේ මේක මරණ ගැලාවට සඳහන් කළාට ඒක රහතන් වහන්සේ කෙනෙක්ගේ මරණයේදී සත්‍යඥාන කරන ගාතාවක්. ඒක නිකන් සරල එකක් නෙවෙයි. මේක රහතන් වහන්සේ සම්පූර්ණ මෙස්තන්ද නිරෝධයෙන් අනුපතිශේෂ නිර්වාණ ධාතයෙන් පිරුණ පාප වේලාවකදී රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දේශනා කරන දේශනාවක් මේක. නමුත් අද අපි සාමාන්‍ය විහාරයට අරගෙන සාමාන්‍ය මලකෙදරකත් මේක සඳහන් කරනවා. නමුත් මේක එතෙන්ට යන්න කලින් අපි කලින්ම අහලා තියෙන ඕන එකක් මේක. පින්වතුනි මේ විදිහට විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම අපට දේශනා කළා. යම් කෙනෙක් හේතුඵල ධර්ම පරිසම්බද තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත පමණට ඒ තැනැත්තා ධර්මයේ තේරුම් ගත්ත වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත පමණට හෝ පරිසම්පදයක් තේරුම් ගත වෙනවා. මේ දෙකම තේරුම් ගත්ත පමණට හෝ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා කියලා කියන්නේ බුදු දම සංඝ කියන තෙරුවනම තේරුම් අරගෙන ඒ තෙරුවම සරණ ගිහිල්ලා ඒ තෙරුවනේ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ලබාගෙන මේ ලබාගත් දුර්ලභ මිනිසාත් භාවයෙන් ඉහෙළම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා මේ ඉතාම දුෂ්කර කාලවකවානුවක වුණත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න තරම් ඔබ වාසනාවන්ත වුණා, භාග්‍ය සම්පන්න වුණා. බොහෝ අය මරණ මංචක ඉඳගෙන හුස්ම පොදා කියලන්න බැරුව අප්‍රමාණ වේදනාවෙන් පසුවන මේ මොහොතේ ඔබ මේ සීලම පහසුවන් ඉදීමින් මුළු තුන් ලෝකෙට පහළ වෙච්ච උතුම්ම ශාස්ත්‍රවරයාගේ සද්ධර්මය ඔබේ දේශවන වලට සමනානුත්තරයන් කරගන්න අවස්ථාව ඔබ. ඒ නිසා ඔබ අද දවස විතරක් ජීවත් වුණත් මේ ධර්ම මෙනෙහි කරමින් ඔබ අවුරුදු 100ක් ජීවත් වුණු කෙනෙක් වෙනවා. ඔබට හෙට දවස් ඇස් දෙක පියාගත්තත් ඔබේ ජීවිතයේ හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතය පරිපූර්ණ ජීවිතයක් වෙලයි ඔබ මේ මිනිස් ජීවිතය අත්හරින්නේ. ඒ නිසා ඔබට මේ සම්බුද්ධ ශාසනයෙන් පිළිසරණක් තියෙනවා. ඔබට මේ ශාසනයෙන් තවදුරටත් ප්‍රයෝජන ගන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔබ අසරණ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔබට සනාතන රැකවරණයක් තියෙනවා. සුගතිගාමී වීමේ මාවතක් තියෙනවා. දුකෙන් නිදහස් වීමේ මාවතක් තියෙනවා. නිවන් දකින්නට පැහැදිලි වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ සඳහා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම ලැබෙන අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නකොට අපි පින්නතුනේ වෛර කරන ඇතුරින් අපි වෛර නොකර ඉන්නට ඕන. සුසුකම් මත ජීවාම වේරණේසු අවේරිනෝ, වේරණේසු මනසේසු විහෙරාම අවේරිනෝ. ලෝකේ බොහෝ දෙනෙක් ඕනෝන් අමනාප වෙමින් කාලය ගත කරන්නේ. ඒ විදිහ ලෝකෙක අපි අනිත් හැට වෛර නොකරන අය බවට පත් වෙන්නට ඕන. සුසුකම් මත ජීවාම ආතුරේසු අනාතුරා, ආතුරේසු මනසේසු විහෙරාම අනාතුරා. ලෝකේ බොහෝ දෙනෙක් මානසික රෝග වලින් පිරෙන ලෝකෙක අපි ඉන්නේ. එවැනි ලෝකෙක අපි මානසිකව නිරෝගී වෙන්නට ඕන. සුසුකම් මත ජීවාම උසුගේසු අනුසුකම්, උසුගේසු මනසේසු විහෙරාම අනුසුකම්. ලෝකේ බොහෝ දෙනෙක් පංචකාම සම්පත්තියට උසුකව ඒ සොයාගෙන වේගෙන් ගමන් කරන ලෝකෙක ඉන්නේ. මෙවැනි රෝග ආබාධ වලට පත් වෙන අවස්ථාවක් උනත් බලන්න, සංගීත සංගස්නයක් තිබුණොතින්, වෙනත් උත්සවයක් තිබුණොතින්, මූදෙනාල විවේකයක් ලැබුණොතින් නාන්න කී දෙනෙක් නම් මේ මරණය පෙනෙපෙනෙත් ඒක කරනවාද කියලානේ. අන්න එවැනි ලෝකෙක, ඒ පංචකාම සම්පත්තියෙන් සමායන ලෝකෙක මමගේ අනුසෝතගාමී මාර්ගයෙන් මිදලා මේ පටිසෝතගාමී මාවතෙහි උඩුගම් බල යන කෙනෙක් කියලා ඔබට සතුට වෙන්න පුළුවන්. සුසුකම් මත ජීවාම යේසන්නෝ නන්ති කිංචනං තේති බක්ඛා භවිස්සාම දේවා ආවස්සරා යථා කියලා සනාහ කරනවා. හරින ආවස්සර දෙවියන් මගේ කිසිදු කෙලෙසක් නැති විදියට උදේ පංච නීවරණ විතරක් නෙවෙයි අවිද්‍යා නීවරණය දුරු කරලා තමන්ගේ සිතට පහළ වෙන හැම සිතුවිල්ලක් තුලදීම ස්කන්ධ පංචකයේ සමුදේය දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහෙය කරමින් අපේ විදර්ශනා වඩමින් ඉන්න අය බවට පත් වෙන්නට ඕන. අවිද්‍යාව දුරු කිරීමේ මාර්ගයෙන් අපි අඛණ්ඩව වාසය කරන පුද්ගලයන් බවට පත් වෙන්නට ඕන. මෙන්න මෙහිම ඉන්න කෙනා තමයි සැබෑලෙස බුදුහාම දේශනා කළේ අත්ත දීපා දෙක්කවේ විහෙන කර්සරණා නානි සරණ. සිත පිළිසරණක් කරගෙන ඉන්න, වෙනත් පිළිසරණක් නැහැ. ධම්ම දීපා දෙක්කවේ විහෙත ධම්ම සරණා නානි සරණ. ධර්මයේ පිළිසරණක් රැකවරණයක් කරගෙන ඉන්න වෙනත් සරණක් නැහැ කියලා දේශනා කළේ මේ අනුශාසනාවමයි පිළිතුරි. ඒ නිසා ඒ සඳහා පිළිසරණ ඔබ හැමදෙනාම ලැබු මේ අවස්ථාව අර්ථවත්ව ගතකරන්න අප්‍රමාදී වෙන්න ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාන්තරි සම්පත්තල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනද දහන කරුණක් තියෙනවද? දැන් මේ අපි සඳහන් කරන කරුණු ඔබට පසුව ගිහිලා පුහුණු කරන වගේම අපේ ධර්මය ඇත්තටම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය මත අපර විමුක්ත ආයතනයක් වෙන්නට ඕන. අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම් විශේෂ නවිඥා නීවරණේ දුරු කරන අනුශාසනාවක් වෙන්නට ඕන. ඒ ධර්ම දේශනාව තුළදීම අපේ ලෝභ දේශ මොහ දුරු වෙන්නට ඕන කිසියම් ප්‍රමාණයකට. එහෙමනම් තමයි ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩයට සැබෑලෙසම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. ඒ නිසා අනුසෝතගාමීව ඉන්න ලෝකයේ තුල මේ පරිසෝතගාමී ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී අට්ඨිකත්වා මනසිකත්වා ආදී වශයෙන් දේශනා කරන ඕහිත සෝතෝ ධම්මං සුණාති කියන පිළිවෙලට හොඳට සිහියෙන් නොනින් මෙනෙහි කරමින් ඒ ධර්ම අහන පමණට තමයි ධර්මයෙන් නිසිඵල නෙලා ගන්න අපට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබත් මේ ධර්ම තුලින් ප්‍රයෝජන ගන්න ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියටත් මේ ධර්මයේ ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් වැඩ වඩාත් මේ සද්ධර්මයේ තුල පිළිසරණ ලබා ගන්නට ඔබ උත්සාහවන්ත වන්නට ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි අද මේ අත්සන් මා සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්මයට ගරු කිරීමක් වශයෙන් දහම් කඳුරෝ ආදී පූජා කරනවා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්තුන් නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඔබ නමින් මිය ගිය ඒ සියලුම ඥාති මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරගන්න. ඒ ඥාතිවද මේ පින දැක සුවපත් වෙත්වා. එයාගේ ජීවිත වාසනාවන්ත කරගනිත්වා. අවසානයේ බුදුන් දැක නිවන් දකීත්වා කියන පැතුමෙන් මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. මේ සියලු පින්කම ආනිසංසයෙන් කින්වත් ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණ්‍ය ආශිර්වාදයේ සැලසේවා. දෙවියන් විසින් මේ ලෝකයක් සම්බුද්ධ ශාසනයට ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ පින්නතුන්ට මෙවැනි පින්කම් ඉතාම අලංකාරවත්ව පිරිසිදුව ලස්සනට සිදු කරගන්නට අවවාද අනුශාසනා කරන, ඒ සඳහා බොහොම වෙහෙස මාසයෙන් කටයුතු කරන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන සීලම ස්වාමින් වහන්සේලාට මේ පින උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව සඵල කරගන්නට ආශිර්වාදයක් වෙනසම හේතු වේවා. උන්වහන්සේලා දෙවියන් විසින් රැකදෙනු ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහෙද්දික පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන් හේතුවෙන් පිනතුන් හැම දිනාටම මෙලවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයත් සතර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, මේ අත්සන්ගෙන් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමට බලාපොරොත්තු වන පින්තුනි ඉන්නවා නම් ඒ සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, චතුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, චතුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, චතුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, ඛානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.